සර්ණයි හැම දිනාටම හැම දිනමත් මේ තම ගෞරවයෙන් අප පිළිගන්නවා අද දවසේදී සති ඉරිදා දිනයන්නේ පවස්නා සජීවී ධර්ම සාකච්ඡාවට අද 2018 වර්ෂයේ නොවැම්බර් මාසයේ 11 වෙනි ඉරිදා දැන් වෙනව ශිලාවේ සිටින දාවෙන් දැසන තුරා පොවදත් ඇලි ගොඩක් ගත වෙලා තිනවා ඉතින් අද දවසේදී අපි සුපුරුදු ආකාරයටම සුත්තු දේශනාවක් සත්‍යතාව පිළිබඳව ජීවෙන අතුරු ධර්ම සාකච්ඡාවකට එළඹෙන්න පුළුවන්. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් හැමදාම සත්‍යතාවට ආරාධනා සිටිනාට දවසේදී අපිට මේ අපි සාකච්ඡා කරන සුදු දේශනාව අපිට පහදා දෙන්න සත්‍යතාවයි. එළවන් සර්. දෛ සම්මා සම්බුදු සරණයි. අපි ඉතාම ගෞරවයෙන් එලෙසින්ම අතිශයින්ම කෘතඥතා පූර්වකව තථාගතයන් වහන්සේට ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට අපේ ශාස්ත්‍රඥ වහන්සේට වන්දනා කරමු ප්‍රණිපාත කරමු නමස්කාර කරමු කෝටි ප්‍රකෝටි වාරයක්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්බෝධි සූත්‍රය. අංගුත්තර නිකායේ 9 වෙනි නිපාතේ සම්බෝධි වර්ගයේ 5 වෙනි සූත්‍රය. ඒවම් මේසුතං ඒකං සම්යම් භගවා සාවත්‍යං විහෙරති. තථාගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවස්ති නගරයේ අනාථපිණ්ඩික ඇත්ත කරපුයි ලස්සන උද්‍යාන ආරාමයේ වැඩ ඉන්න කාලේ වික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. සචේ භික්ඛවේ අඤ්ඤතිත්‍ය පරිභාජික. සත්‍යාබෝධය සඳහා පිටත්තු ගිය සමහර අන්‍ය ආගමික පරිභාජිකයන් වික්ෂු පිරිස් අන්‍ය ආගමික සත්‍ය ගවේෂකයන් ඊවම් පුච්චේයුම් මෙහෙම අහන්ට ඉඩ තියෙනවා. සම්බෝධ පක්ඛිකානං ධම්මානං කා උපනිසා. මම එක වචනයක් ඇතින් අත්තරිය අවසෝ කියන එක. සම්බෝධිය නැත්තම් අපි එකේ self awakening කියන්නේ ආත්මාබෝධිය. ආත්මාබෝධිය කියන්නේ මේ තමන්ගේම ස්වરૂපේ තේරුම් ගැනීම. මොකද්ද මේ වෙන්නේ කියන එක තේරුම් ගන්න. මේ සත්‍යය කියලා පවතින්නේ මොකද්ද? ඒ தත්ත්වය අවබෝධ කරගන්න අවශ්‍ය වූ කාරණවලට මොනවහරි කරන්න ඕනේනේ. සත්‍ය අවබෝධ සඳහා භාවනා කරන්න ඕන කියලා අපි දැන් හිතමු. විපස්සනා කරන්න ඕන. ඒ සතිය ඒ වගේ දේවල් ප්‍රගුණ මූල් කරන්නට අවශ්‍ය දේ සඳහා කා උපනිසා භාවනාය. ඒ සම්බෝධි පාක්ෂික ධර්ම දියුණු වෙන්නට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද කියලා අහන්න ඉඩ තියෙනවා. හොඳ ප්‍රශ්නය. prerequisites කියන්නේ දැන් අපි මොනහරි කාට හරි අපි application එකක් දැම්මොත් රැකියාව සඳහා අපිට ඒකට interview කරනකොට ඒ application එකේදී අපේ සුදුසුකම් ඒ සඳහා අවශ්‍ය වෛද්‍යවරයෙක් වැටියට නම් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් දන්ත වෛද්‍යවරෙක් නම් ඒ විදිහට ක්ලාක් කෙනෙක් ඒ අවශ්‍ය දාත් ගුරුවරයෙක් නම් නර්ස් කෙනෙක් නම් ඒකට තියෙන ඒ මූලික සුදුසුකම් prerequisites කියන එකයි උපනිසා කියන වචනේ දැන තේරුම් ගන්නට. මූලික සුදුසුකම් ප්‍රයෝජන සඳහා යොදාගත හැකි දෙය මූලාධාර වගේ වචන උපනිසය කියන එකට ගන්න පුළුවන්. එතකොට අර අන්‍යාගමික එහෙත් සත්‍යාබෝධය සඳහා උත්සුක වෙන්න මෙහෙම අහන්න පුළුවන් භික්ෂුරුන්ගේ. තාත් ඒ කියන්නේ සද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම අනුගමනය කරන භික්ෂුන් ගින් අහනවා. ඒ ඇත්තොත් මෙහෙමනි එන්ස අහනවා. මේ මූලික සුදුසුකම් මොනවාද මේ සත්‍යාබෝධය සඳහා අවශ්‍ය අංග දියුණු වෙන්නට? ඒවම් පුට්ටාතුම් මේ භික්ඛවේ, ඒ විදිහට ඇත්තන්ගෙන් ඇහුවොත් තේසං අඤ්ඤතිත්‍යානම් පරිභාජකානම් කින්ති ව්‍යාකරයිත. එය මොනවා කියලාද ඒ ඇත්තන් ඇහුවාම ඇත්තු කියන්නේ? මේ මොනවද කියලා කියන්නේ මොනවා ගැනද? එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා භගවන් මූලිකානෝ භන්තේ ධම්මා, භාග්‍යතුන් වහන්සේ අපේ මේ ධර්මයේ වහන්සේ මුල් කරගෙනයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ භගවතෝ සුත්තා බික්කු දාරිසන්ත, භාග්‍යතුන් වහන්සේ කියන හැටියට ඒක තැහුම් කන් දීලා අපි ඒ විදිහට භික්ෂුන් වහන්සේලා මතක තියාගනි. එතකොට බුදුහාඳුරෝ ආයෙත් ඇත්තන්ට කියන, එහෙනම් හොඳට මේක අහගන්න, මේක හොඳට අහගන්න කියලා භික්ෂුන් වහන්සේලාට කියනවා. ඒ එතකොට සම්බෝධි පක්ඛිකානං ධම්මානං සත් භාවනාය, මම ඒ වාක්‍ය අවශ්‍ය විදිහට කඩලා කියන්නේ. හොඳද? සම්බෝධි පාක්ෂික ආත්මාවබෝධය පරම සත්‍ය අවබෝධය සඳහා නඹුරුව තියෙන ධර්මයන් දියුණු වෙන්නට අවශ්‍ය මූලික සුදුසුකම් ප්‍රයෝජන සඳහා යොදා ගත හැකි දේවල් මොනවාද කියලා දැන් ඒක බුදුහාමර කියනවා අහගන්න හොඳට කියලා. එතකොට ඇත්තන්ට කියන හැටි කියලා දෙන්නේ. ඉදාඋසෝ බික්කු කල්යාණ මිත්තෝ හෝති, කල්යාණ සහායෝ කල්යාණ සම්පංකෝ. ඇසුරු කරන්නන් කල්යාණ මිත්‍රයන් බවට පත් වෙනවා, එයත් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා. කල්යාණ සහායෝ යහපත් සඳහාම උදව් කරන, නැත්නම් කල්යාණ ඇත්තන් යහපත් ඇත්තන් එකමයි ඉන්නේ, ඒ ඇත්තම් තමයි නැඹුරු වෙලා තියෙන්නේ. සම්කල්යාණ සම්පවංකෝ සම්බෝධිපක්ඛිකානං ධම්මානං අයම් පඨම උපනිසා, ඒ සත්‍යාබෝධය සඳහා අවශ්‍ය කරුණු දියුණු වෙන්නට මේ තමයි පළමු වෙන්නේ. මං අපි අද දවසට අපි කියන මූලික සුදුසුකම, මූලික සුදුසුකම මෙන්න මේකයි. දෙවෙන් පුනිච්පරං ආසෝ බික්කු සීලවා හෝති, ඒ සත්‍ය අවබෝධය සඳහා යන එක්කෙනා සිල්වත් වෙනවා. ඒ සිල්වත් වෙනවා කියන්නේ ආචාර සීලී වෙනවා. තමන් බාරගත් ශික්ෂාපද රසක් තියෙනවා නම් ඒක ඒ විදිහටම තියාගන්නවා. පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේක ඇතුළට ගමන් කරනකොට බාහයෙන් ඇ දේවල් මගහරවා ගන්නට මූලික වැටක් ගහ ගන්න ඕන, ගේට්ටුවක් දා ගන්න ඕන, තාප්පයක් බැඳ ගන්න ඕන. ඒක තමයි සීල්වත් වීමේ තියෙන මූලිකම සුදුසු මේ වාසිය. පාතිමොක්ඛ සංවර සංවතු විහෙරති ආචාර ගෝචර සම්පන්න. ආචාර සීලී වෙනවා කොහොමද? පිරිසක් එක්ක ඉන්නකොට තනියම ඉන්නකොට ඉන්න ඕනේ. ගෝචර සම්පන්න, කොතෙන්ටද යන්න ඕනේ, කොතෙන්ටද නොයන්න ඕනේ, කොයි දේද කරන්න ඕනේ, කොයි දේද නොකරන්න ඕනේ කියලා දැනගන්නවා. අනුමත්තේසු වජ්ජේසු, ඉතා පුංචි වැරද්ද ගැන පවා භය දස්සාවි ටිකක් තිගැස්සෙන මේක කළොත් සත්‍යාබෝධය සඳහා මට බාධාවක් වෙයිද කියලා හිතන්න ඕන. සමාදාය සික්කති සික්ඛාපදේසු, බුදුහාන්ට ආදරෙන් ඒ තමන් බාරගත්ත දේ හරියට පිළිපදිනවා. ඒකේ හික්මෙන්ට බලනවා, ඒකේ ට්‍රේන් වෙන්න බලනවා. සම්බෝධිපක්ඛිකානං ආවසෝ ධම්මානං අයන් ဒුතිය උපනිසා භාවනාය. මං ආයෙත් ඒක මේ ව්‍යාකරණානුකූල ක්‍රමානුකූල කියලා කියන්න. සම්බෝධි පක්ඛිකානං ධම්මානං භාවනාය, සම්බෝධිය ලැබීමට ආත්මාවබෝධය ලැබීමට අවශ්‍ය වෙන ධර්මයන් දියුණු වීම සඳහා මේ තමා දෙවෙනි මූලික සුදුසුකම. දෙවිනි සුදුසුකම්. ඒ කියන්නේ සීලවන්ත භාවයට පත්වීම. තමන් බාරගත් සීලයට අනුකූලව ඉන්න අර පසුගිය සති අප කතා කරේ අවංගම. අසට අමායාවීව ඒ දේ යෙදෙනවා. පුණජ පරං ආවසෝ භික්ඛු. ඒ විතරක් නෙවෙයි මිත්‍රවරුනි අර අර අන්‍යාගමික සත්‍ය අවබෝධය සඳහා යන්ට උනන්දු වෙන ඇත්තන්ට මේ කියන්නේ. ඒ ආගමේ ඉන්න සංස්කෘතිමේ වශයෙන් වෙලිච්ච ඇට නෙවෙයි සත්‍ය අවබෝධ සඳහා උත්සුක වෙන ඇට. ඒ ඇතට කියනවා යායන් කතා අභිසල්ලේඛිකා උතුම් පැවැත්මකට මඟ පාදන. අභිසල්ලේඛිකා කියන අභිසල්ලේඛ සූත්‍රයේ ගැන කියනකොට කීවා අනවශ්‍ය දේවල් කපා දමලා අයින් කරලා යන පැත්ත ගැන. අභිසල්ලේඛිකා කියනකොට උතුම් පැවැත්මකට මඟ පාදන අනවශ්‍ය දේවල් කපා දමලා ගරු පැවැත්මක් ඇති කර දෙන. අදට අපි තේරුම් ගමු. දිග වෙන වැඩි වුණාට කමන්න හොඳද? අභිසල්ලේඛිකා ඔන්න හොඳේ වචනයක් තියෙනවා. චේතෝ විවරණ සප්පාය. චේතෝ විවරණ සප්පාය කියන්නේ තමන්ගේ සිත තමන්ගේ අවදිමත් බව විවර කරන දේවල්. ඒ සඳහා උත්සුක කරමන්ට උදව් වෙන දේ. ඒකට සත්පාය දේවල්. සිත විවර කරන්ට සතිය විවර කරන්ට සතිය පුබුදු කරන්ට අවශ්‍ය දේවල්. අවශ්‍ය වෙන කතාවල යෙදෙනවා. යායන් කතා මෙන්න මේ කරන කතාවල් අභිසල්ලේඛිකයි උතුම් පැවැත්මකට මඟ පාදනවා. අනවශ්‍ය දේවල් කපල දමල ගරු පැවැත්මක් ඇති කර දෙනවා. සිත විවෘත කරනවා. සතිය පුබුදු කරලා දෙනවා. ඒ කතා මොනවද? අප්පිච්ච කතා, වැඩිපුර අනවශ්‍ය ආසාවල් නැතිවේ ඉඳිමු කියලා යෝජනා කරන කතා. කෙටියෙන් පමණයි කියන්නේ. සන්තුට්ටි කතා, මේ තත්ත්වෙන් මේ ජීවිතේ මේ පළාතේ මේ පරිසරේ ඉන්නට මේ දැනට ඇති. ඒ විතරක් නෙවෙයි ධනය ගැන විතරක් නෙවෙයි අනිත් ඕන දෙයක් ගැන ඇති සන්තුට්ටි. ලද දෙයින් සතුටු නොවෙයි කියන එක. ලද දෙයින් සතුටු වෙනවා. පවිවේක කතා, අපි හැමතිස්සෙම වැඩිපුර ඕනකමක් තියෙන ඕනම දෙයක. බණ දහමක, ධර්ම සාකච්ඡාවක, පොතපතක, භාවනාවකුණත් එහෙමයි. හැබැයි ඒක නතර වෙන්න කියන නෙවෙයි, ඒකිනුත් එහෙමයි. පවිවේක කතා. තමන් ටිකක් හංගලා තියන්න ඕන සමාජයෙන්. පවිවේක කතා. ඒ වචනේ අපට තේරෙන්න විතරයි එහෙම කිවි හංගලා තියන්න ඕනේ කියලා. අපව සමාජයෙන් හංගලා තියන. සමාජයේ තියෙන ස්ටේජ් එකේ ඇවිල්ලා වැඩි රඟ දක්වන්න හොඳ නෑ ලෝකෙට පිට. අසංසග්ග කතා. මේ සම්බන්ධතා නැතු වුණත් අපිට ඉන්න පුළුවන් නේද කියලා වැඩි මනක් එකතු වීම නැති වෙන්න ඕන. විරිය ආරම්භ කතා. ඊළඟට කතා කරනකොට අපි ටිකක් මීට වඩා උත්සාහවත් වෙන්න ඕන නේද? අපි ඉරිදට විතරක් නෙවෙයි බ්‍රහස්පතින්දට විතරක් නෙවෙයි අඟහරුවාදාටත් ටිකක් භාවනා කරමු නේද කියලා කියන වගේ කතා. විමුක්ති කතා. මේ අනන්ත වූ අවාසනාවන්ත වූ මානසික මනෝ දුක්ඛයෙන් නිදහස් වෙන්න පුළුවන් කියන ස්ථිරත්වය තියෙන කතා විමුක්තියක් තියෙනවා මේකේ. මේකේ ස්ටැග්නේට් වෙන්න ඕනේ නැහැ. මේකේ එකතන පල්වෙන්න දෙයක් නැහැ. මේක අපට කරන්ට පිළිවන් කියන කතාව තියෙනවා. විමුක්ති ඥාන දර්ශන. විමුක්තිය කියන එක තේරුම් ගත්තහම මෙන්න මේ අවබෝධය එනවා කියන කතාව. ඒ 10 අපි අහලා තියෙනවා. ඒ අපිට තේරුම් ගන්නත් විතරයි ඒ විදිහට තේරුම් කර දුන්නේ. නැත්තම් වෙන තේරුම් ගන්නත් කරන්නත් පුළුවන් අපි දන්නවා ඒවා ගැන. ඒව රූපිය කතාය. ඔන්න ඔය විදිහේ කතාවලට අර අඤ්ඤාගමික සත්‍යාබෝධි සඳහා උත්සුක වෙන මිත්‍රයන්ට භික්ෂුන් වහන්සේලාට කියන කියන්න මෙහෙම කියලා. මෙන්න මේ වගේ කතාවල නිකාමලාභී නිරන්තරයෙන් ලැබින්ට අකිච්චලා වැඩි මහන්සියක් නැති වගේ කතා අහන්නට පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ වටපිටාවේ ඉන්න කාට කතා කළත් කොහෙදි හම්බුණත් ඒ ඇත්තු කතා කරන්නේ මේ වගේ දේවල් වගේ. ඒ වගේ කල්යාණ මිත්‍රත්වේ නිසා. අකසිරලා වැඩි මහන්සි වෙන්න ඕන මේ වගේ කතාවක් අහන්න. සම්බෝධිපක්ඛිකානං ධම්මානං භාවනායි. ඊ සත්‍යාබෝධේ එහෙම නැත්නම් ආත්ම අවබෝධය සඳහා ආධ්‍යාත්ම අවබෝධය සඳහා ගැඹුරු පැවැත්මේ ගැඹුරු තේරුම් ගැනීම සඳහා ඒ සඳහා දියුණුවක් ඇති කර ගන්නට මිත්‍රවරුනි මේ තුන්වෙනි කාරණේ මේ තුන්වෙනි මූලික සුදුසුකම අයන් තත්‍ය උපනිසා මේ තමා තුන්වෙනි මූලික සුදුසුකම ඊළඟට හතරවෙනි එක පුනජපරං ආසෝ භික්ඛු ආරද්ධ විරියෝ හෝති. ඒයතු උස්සාහයක් පටන් ගන්නවා. උස්සාහය ඕනේ කිකියා ඉන්නේ පටන් ගන්නවා. තමන් ඒකේ යොදවනවා. තමන් ඒ සඳහා මෙහෙවනවා. කොච්චර වැඩ තිබුණත් ඒ සඳහා මෙහෙවනවා. මොනවටද මෙහෙවන්නේ? අකුසලානං ධම්මානං පහනාය. තමන් ළඟ තියෙන අකාර්යාෂ්මක භාවයන් අයින් කරන්න. මං ඒ අකුසල කියන එකට අද කියන තේරුම විතරයි. හොඳ අපි දන්නවා අකුසල කියන්නේ මොනවද කියලා. කුසලානං ධම්මානං උපසම්පදාය. අපිට කිටි කිව්වොත් පංච නීවරණ වගේ දේවල් හීන්සිරේ මනෝවලින් අයින් කරන්ටත් මනායතනයට වැඩිපුර ගලා එන දේවල් ඒව අයින් කරලා වාසිදායක පැත්තේ කුසල පක්ෂයේ දේවල් නැත්තර ආධ්‍යාත්මික පංචේන්ද්‍රිය පංච බල වගේ දේවල් දිනු කරන්ටත් ඒ වගේ දේවල් සඳහා තාමවා දල්හ පරක්කම ටිකක් හැකියාවක් ඇති කරගෙන තමන්ට හයියක් ගන්න ඕන. ඒ සඳහා දල්හ පරක්කම උත්සාහයේ ඩිංගක් වැඩි කරන්නට වෙනවා. බැටරි චාර්ජ් කරගෙන අනික්කිට දුරු පටන් ගත්තදී අයින් කරන්න තුින්න ඕන. දැන් ඇති කියලා අයින් කරන්නේ කුසලේසු ධම්මේසු. ඒ කුසලයන් ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඊ පහ ගත්තොත් ඒකෙත් පුළුවන් වෙලාවට පුළුවන් වෙලාවට කරන්ට අවශ්‍ය හැම වෙලාවටම ඉඩ දෙන වෙලාවලට ඒක කරනවා. සම්බෝධිපක්ඛානං ධම්මානං භාවනාය. ඒ සත්‍යාබෝධය සඳහා අවශ්‍ය වෙන දේවල් වැඩි දියුණු වෙන්නට අයන් චතුත්ථ උපනිසා මේ තමා හතරවෙනි මූලික සුදුසුකම. ඒ ප්‍රී රික්විසිට්ස් එක ක්වොලිෆිකේෂන් තියෙන්න ඕන. ඒක තමයි කියන්නේ එතකොට හතරවෙනි එක. පස්වෙනි එක පුණ්‍යපරං ආවසෝ භික්ඛු පඤ්ඤවා හෝති උදයත්ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඒ විතරක් නෙවෙයි මිත්‍රවරුනි අරඤ්ඤාගමික සත්‍යබුද්ධි සඳහා උනන්දු වන්නන්ට කියනවා උදයත්ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. මේක තේරුම් ගන්න ඕන මුළු විශ්වයේ මුළු පැවැත්මේ මුළු භවයේ තියෙන්නේ ඇතිවීමක් සහ නැතිවීමක්. අර අපිට ඇහෙන්නේ නිතරම ඇහෙන්නේ පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතු අතුරු දහන් වෙන දෙයක් තියෙනවා. අරියායේ ඒ උතුම් වූ නිබ්බේධිකාය නිර්වේදයට නිබ්බාණයට තමන් ළඟට ගොඩ ගහ ගන්නත් නෙවෙයි ඒ වගේම අයින් වෙන්න උමනාජාති සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා. ඒ ප්‍රඥාව විහෙති තම ඒ දුක්ඛක්ඛේ සඳහා ඒ පැත්තට හිංසිරේ ගමන් කිරීමක් සිදු වෙනවා. ඒ සම්බෝධි පක්කිකානන් ධම්මානං සම්බෝධිය සඳහා අවශ්‍ය වෙන ධර්මයන්ගේ භාවනා දියුණු වීම සඳහා අයම් පංචමි උපනිසා මේ තමා පස්වෙනි මූලික සුදුසුකම්. එතකොට සීලය, ඊට කල්යාණ මිත්‍රතාවයේ සීලය, ඊට පස්සේ ඊට සඳහා සුදුසු වෙන කතා, උත්සාහයේ ඊළඟට උද්‍යත්තගාමිනී පඤ්ඤා, ඒක මූලික සුදුසුකම. ඒක තේරෙන්නේ දැන් දෙනා මේක කතා කරන්නේ අන්‍යාගමිකයන්ටත් එක්ක. නමුත් අපි හැමතිස්සෙම අස්තිත්වය සහ නාස්තිත්වය දෙකට යනවා. ඒ දෙකට යන්නේ ගැති නතර වෙන්න තමයි මේ උද්‍යත්තගාමිනී පඤ්ඤාවෙන් යුක්ත වෙන්න ඕනේ. එතකොට ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අර කුම් අරගෙන මුල්ම දේ. එතකොට වැදගත්ම දේ, කල්යාණ මිත්තස්ස ඒතම් බික්කවේ බිකුණෝ පාටිකංකං කල්යාණ සහායස්ස කල්යාණ සම්පවංකස්ස. කල්යාණ මිත්‍රත් එක්කම එකතු වෙලා ඉන්න ඇත්තන්ට ඒ පැත්තට නැඹුරු වෙලා ඒ පැත්තටම එන්න රුචිකම් ඇති වුණ කෙනෙකුට කෙනෙක් සීලවා භවිෂ්‍යත. එයා සිල්වත් වෙනවා. අරණි ඒ කිපු ගුණාංග ඔක්කොම තියෙන ඒ සිල්වත් භවය හොඳද? මං කෙටින් කියන්නේ. ඊළඟට කල්යාණ මිත්තස්සේ තම්බිකේ විකුණෝ පාටිකංකං කල්යාණ සහායස්ස කල්යාණ සම්පංකස්ස. ඒ කල්යාණ මිත්තත්වයේ අගේ කරමින් ඒත් එක්කම යදි යදි ඉන්න ඇත්තට අර අභිසල්ලේකික කතා, ඒ කියන්නේ තමන්ගේ මනසේ යහපත් පැත්තට උතුම් පැවැත්මකට මගපාදන කතාවලට නැඹුරු වීමක් ඇති කරන්නේ කල්යාණ මිත්‍රත්වයේ හේතුවෙන්මයි. ඒ කියන්නේ කරුණු පහෙන් මුල්ලක අරගෙන බුදුහාම කියන කල්යාණ මිත්‍රත්වේ නිසා සිල්වත් වෙනවා, කල්යාණ මිත්‍රත්වේ නිසා යහපත් කතා අහන්නට පුරුදු වෙනවා. ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කල්යාණ මිත්‍රත්වයේ තියෙනවනම් ඊළාට කල්යාණ මිත්තස්සේ තම් භික්කවේ බික්කුණෝ පාටිකංකං කල්යාණ සහායස්ස කල්යාණ සම්පංකස්ස. මේ කල්යාණ මිත්‍රෙක් තමනුත් කල්යාණ මිත්‍රෙක් කුල කල්යාණ මිත්තත්වයට පමණක්ම නැඹුරු වෙලා ඒ අත් එක්ක පමණක්ම භජනීය ඇසුර කරන එක්කෙනාට ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එයාට පාටිකංකං එයාට බලාපොරොත්තු වෙන්න පුළුවන් ආරද්ධ විරියෝ විහෙරිස්සති. උස්සාහයක් ඇති කෙනෙක් හැටියට ජීවත් වෙනවා කියලා ඒක බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. ඊළඟට කල්යාණ මිත්තස්සේ තම් භික්කවේ බික්කුණෝ පාටිකංකං. ඒක වික්ෂුවරු මේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන එක්කෙනාටම ඒ පැත්තටම නැඹුරු වෙච්ච එක්කෙනාට බලාපොරොත්තු වෙන්න පුළුවන් පඤ්ඤමා භවිෂ්‍යති, එයා ප්‍රඥාවන්තෙක් වේවි. උද්‍යත්තගාමිනී පඤ්ඤාය සමන්නාගතු. අර උද්‍යත්තගාමිනී කියන්නේ ඇතිවීම සහ නැතිවීම සහිත භවයේ කයි මේ පාදානස්කන්ධයේ ටික යන්නේ කියන අවබෝධය මූලික සුදුසුකම තියාගන්න. ඒක මූලික සුදුසුකම. එතකොට ඒ එතකොට කල්යාණ මිත්‍රත්වයේ මුල් එක ඒ නිසා තමයි සිල්වත් වීම, යහපත් කතා බහ, උස්සාහය සහ උද්‍යත්තගාමිනී පඤ්ඤා පෙරිනොතිවීම හටගෙන ඉතුරු නැතිවීම අතුරුදහන් වෙන manifestation එකක්, පැවැත්මක්, අත්දැකීමක්, එක්ස්පීරියන්ස් එකක් තමයි අපිට දැන් දකමින් ඉන්න පුළුවන් වෙන්නේ උපාදානස්කන්ධය තුල. එහෙම දේශනා කළ උන්වහන්සේ කියන භික්ෂුවරුනි, තේනච පන භික්ඛවේ භික්ඛුණා ඉමේසු පංචසු ධම්මේසු පතිත්තාය. ඔය කියපු කාරණා ටිකේ හොඳට පදනමක් හැටියට පිහිටලා, ඒ කියන්නේ කල්යාණ මිත්‍රුත් එක්කම ගැවිසි ගැවිසි ආචාරශීලීත්ව ඇති ප්‍රාතිමෝක්ෂ සංවරයේ නිබ්බානගාමිනී පටිපදාවට උදව් දෙන ඒ පැත්තට මඟපාදන සිල්වත් වීම බාරගත් සීලයේ යෙදিলা උත්සාහවත් වෙලා යහපත් දේ කතා බහ කරමින්ම උත්සාහයේ අඩු නොකර උදයත්තගාමිනී පඤ්ඤා කියන ඒ මූලික ප්‍රබුද්ධ භාවයෙන් චුත්ත වෙච්ච එක්කෙනා ඒ පහේ ඉඳගෙන ඒ පහේ හරියට පිහිටලා චත්තාරෝ ධම්මා කරුණු හතරක් ධර්ම හතරක් උත්තරින් භවීතබ්බ ඊට පස්සේ ටිකේ තවත් එහාට දියුණු කළ යුතු කරුණු හතරක් තියෙනවා. දැන් මේක තේරුම් ගන්න තා විදිහ තමයි කියන නවවෙනි පාතී තියෙන කරුණාමයක් ගැනනේ කියන්නේ. අර මූලික සුදුසුකම් පහේ ඉඳලා හතරක් තුන නැමෙන්නේ ඊළඟට මේ කියන හතර ඔන්න දිනු කරන්න ඕන. දැන් ඊතර උද්‍යත්තගාමිනී පඤ්ඤා කියන එක මූලික සුදුසුකමක් කියලා මතකේ තියෙන්න ඕන. ඒකට ආවහම අර සම්මාදිට්ඨියේ ලෞකික සම්මාදිට්ඨියේම කොටසක් හැටියට එනවා ඒකට. ඒකට යන්න පුළුවන් ගතිය එනවා ඒක. එක 10 වෙනි එක හොඳයි අර ලෞකික සම්මාදිට්ඨිය 10 වෙනි එක තේරුම් ගන්න එක. මොන හතරද භාවනා කරන්න ඕනේ? දිනුක භාවයේ තබ්බා කියන්නේ ප්‍රගුණ කරන්න ඕනේ. අප ළඟ තියෙන ಜಾති මේවා. විසාක හැරෙන් අපි දන්න එක ආගෙන ගත්තොත් මම නම නොකිය කියන්නේ තරාතිරම නොකිය කියන විසාක කියලා ඉතර. අසුභා භාවී තබ්බා රාගස්ස පහනාය. ඇල්ම කියන එක මකලා දාන්න අසුභේ වැඩි යුතු. දැන් අපි ශරීරවලටම ඇලෙන්නේ. අපි බොහෝ විට අපි පාවිච්චින ශරීරය තමයි මුල්ම දේ. ඒ නිසා මේ ශරීරයෙන් අඩියක් එහාට තියන්නම වෙනවා. ශරීරයෙන් අඩියක් එහා තියපු ගමම්ම තේරෙනවා. මේක නේද මනුෂ්‍ය ශරීරය මන් ලැබපු කියලා. මේ මං කියන්නේ කියලා කියන එක නා ලැබු මේක නේද කියලා. ඉතින් ඒකට තියෙන මාධ්‍යන් තමයි කේසාලෝමානකා දාන්තා හරි එහෙම නැත්නම් අර මේ සුසානේට ගිහිල්ලා දක්නේ මේ මාධ්‍යන් පමණයි. ඒ සංඥාවත් දිනු කරගන්න. ඒතර අසුභත්වයේ මේ ගත් ශරීරය මහ ලොකු එකක්ම නෙවෙයි. හැබැයි වටිනවා මනුෂ්‍යාත්ම භාවයේ කියන එක. නමුත් ඒ මනුෂ්‍යාත්ම භාවය ලබන්ට ගත්ත ශරීරයේ ඉන්ද්‍රියන් සහිත ඔක්කොම වට වෙච්ච ඒවා මේ එච්චර අගය කරන්න බෑ. එච්චරනේ කොහොමටවත් අගය කරන්න බෑ. අවුරුදු 80කින් මේ කතා කරන එක කටක්වත් එක දත් ටිකක්වත් ඒට එක ඇටට ඇටයක්වත් නැහැ ඒ තොලුක්. ඒ තමයි බුදුහාම කියන්නේ අර පහේ පිහිටලා මේක දිනු කරන. අසුභා භාවේ තබ්බා අසුභේ වැඩි යුතුයි කුමක්ද රාගස්ස පහනද රාග කියන එක දන්නවනේ ඒක අපි පුච්චන හැටි දන්නවනේ ඒක අපේ ගිනි තියෙන හැටි අපි දන්නවනේ අද්දකීමෙන්ම දන්නවනේ ඒක ඒක ඒක අවතක්ෂේරු කරන්න එපා ඒකෙන් තමන් මොකද්ද කියන්නේ ඉන්ෆියුරිටි එකක් ඇති කර ගන්නට මේ කොම්ප්ලෙක්ස් එකට යන්න ඕනේ. එහෙම නෙවෙයි මේක තියෙන தත්ත්වය තේරුම් ගන්න. මේ සිරුරෙන් පොඩ්ඩක් අඩියක් ඉස්සරහට තියලා පැත්තකට ගිහිල්ලා මේකම බලන්න. ඒ රාග කියන එක එතකොට මුළු පැවැත්ම තුල හැමෝටම තියෙනවා. කූඹියාගේ ඉඳලා ඇමීබා වගේ ඉඳලා මේ මනුෂ්‍යත්ව දක්වා ඉන්න සිළුම් ප්‍රජාවන්ගේ ඔක තියෙනවා එතකොට. එතකොට ඒක ඉතර දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි මනුෂ්‍යත්ව වැදගත්කම එයාට විතරයි පුළුවන් මේක බලන්න. මෙත්තා භාවී තබ්බා ව්‍යාපාදස පහනාය. දැන් මම කියන එකනා විතරක් නෙවෙයි ඉන්නේ තවත් මමලා ගොඩක් ඉන්නවනේ බල්ලොන්ටත් බල්ලා මමනේ. එතකොට මම කියන එකනාට උමනා විදිහටම තියෙන්නේ නෑ ලෝකේ. ඒ නොතිබුණහම මම කියන එක්කෙනාගේ වින්දනවලට නුසුදුසු දේවල් ආවහම ඒ සංඥාවලට නුසුදුසු දේවල් ආම ඒකට ද්වේෂ කරන ගතියක් ඊළඟට එනවා. ඒ අනිත් පැවැත්මේ අනිත් චලනයන් එක්ක ඒක තමයි පටිඝේ ද්වේෂය කියන්නේ. එතකොට ඒ ව්‍යාපාදයේ ඒ ගැටිල්ල නතර කරගන්න මෙත්තා භාවයේ තබ්බා මගේ ළඟ තියෙන්න ඕන මම වගේම තම අනිත්‍යත් ඒ නිසා මම ද්වේෂයෙන් ඉවත් විය යුතුයි කියලා මගේ සිත මෙත් සිතින් පිරේවා කියන අදහස තියාගන්න. මගේ සිත කියලා කියන්නේ මම අනිත් පැවැත්මේ අනිත් චංචල වෙන මැෂින් වලට උපාදානස්කන්ධ සහිත ගුලි වලට ගැටෙන්නේ නැහැ. ඒ මහා භූත රූප පවත්තපු හැටිය ගැන මම කලබල වෙන්නේ නැහැ. අර සංකතේ අභිසංස්කරණය කරපු වීදි ගැන මං කලබල වෙන්නේ කරුණාවෙන් උදව්වක් කරන නිසා ගැටෙන්නේ නැහැ ඒකට. ඒකයි. තුන්වෙනි එක. එතකොට අර පහ ගුණ අර මූලික සුදුසුකම් පහේ ඉඳලා උත්තරින් භාවයේ තබ්බ තව දුරටත් ප්‍රගුණ කළ යුතුයි. මේ කවුද කියන්නේ? අපි අතිශයින් මගේ කියන අනිත්‍යයේ ශාස්ත්‍රුන් වහන්සේලාට වැඩිය හොඳයි කියලා දැනට අපි උපහාදානය කරගෙන ඉන්න හැටි. එහෙමත් හිතමු බලන්න. උන්වහන්සේ කියන්නේ ආනාපාන සති භාවයේ තබ්බ විතක්කු පච්චේදාය. ඔය අපේ මනෝවල දඟලන සිතිවිලි වර්ග තියෙන සංඛාර කියලා ඔය කියපු රාග ద్వේෂ එව එනවනේ. කැමතුණත් අකමැතුණත් එනවනේ. භවනාට ඉඳගත්තාමනේ දකින්නේ මොන මොන චිත්‍රපටි මොන මොන රෝස්ට මේක එන්නේ කියලා මොන මොන DVDද වැඩ කරන්න පටන් ගන්න කියලා අපි දන්නවනේ. ඉමේජ් ඇතුව හරි ඉමේජ් නැතුව හරි එනවා තියෙනවනේ. ඒවා තමයි විතක්ක කියන්නේ. විතක්ක සංඥාවත් එක්කම එන්නේ. වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති. සංජානනය කරන දේල් වල් පර්සීව් කරන පර්සෙප්ෂන් තියෙන මෙමරිස් එනකොටම ඒකට පින්තූරයක් හදාගෙන මං දන්න වචන භාවිතා කරනවා. සමහරට මට හොරෙන් හිතේ ඇතුළේ කතන්දරයක් යනවා. කොහෙන් ආපු එකද දන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් නතර කරන්නට ඒකට අර ඉංග්‍රීසි භාෂට ඒ කට්ටි පරිවර්තන ඩිස්කර්සිව් සෝට්ස් කියලා කියනවා. ඒ වගේ දේවල් නතර කරන්ට ආනාපාන සති භාවයේ තබ්බා. කවුද මේ කියන්නේ? සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ, සිද්ධාර්ථ ගෞතම අපේ ශාස්ත්‍රුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ, තථාගතයන් වහන්සේ. ආනාපාන සති භාවයේ තබ්බා විතක්ක උපච්ඡේදය. උපච්ඡේදය කියන්නේ ඉතනින් අර නියපොත්තකින් කඩලා දානවා. අපි හිතන ස්පිනිච් එකක් නරක කෑල්ලක් තියෙනවා නැත්නම් ඇස්පරගස් එකක් අපි කඩලා ගන්නේ, ග්‍රේප්ස් මිදි ගෙඩියක් කඩලා ගන්නේ උපච්ඡේදයකින් ඒකේ තියෙන්න දෙන්න ගන්නවා කඩලානේ වගේ විතක්ක සිඳලා දාන්න. විතක් කියනකොට කපලා දාන්න කතුරෙන් රිබෙන් එකක් කපනවා. ආනාපාන සති භාවිතබ්බා. ඒක දන්න ආනාපාන සති අනිච්ච සංඥා භාවයේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය. අර කලින් කියපු එකෙම කොටසක් වෙනවා දැන්. අර උද්‍යත්තගාමිනී පඤ්ඤා තියෙන්නේ. ඒ මූලික සුදුසුකමක් ඇටිද? ඒ සුදුසුකම දියුණුවෙන තරම් අනිච්ච සංඥාව වඩනකොට තේරෙනවා පැවැත් ඇතිවීමක් සහ නැතිවීමක් සහිතවයි මේ මැෂින් එකේ දඟලන්නේ යන්නේ චංචල වෙන්නේ කියලා. උපාදාන කන්ද පහ අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ඝාතා. මේ මම කියලා විශේෂ කුට්ටියක් මේ පෘථුවියේ තියෙනවා. පෘථුවියත් විශාල විශ්වයේ චුට්ටි තැන. ඒ විශාල පෘථුවියෙත් මේ පවතින ඇතසැකිල්ලක් සහිත මස් සහිත වකුගඩු මොළය ඉන්ද්‍රිය හදවත් ස්නායු පද්ධති සහිත මේ ගුලිය විශේෂ කෙනෙක් නෙවෙයි. මේ අහවලා තම මම, අහවලා තම විශේෂ මම, අහවලා තම විශේෂ බෞද්ධ සිල්වත් මම, අහවලා තම විශේෂ සිල්වත් බෞද්ධ ප්‍රඥා සහිත මම, මේ මම තම අහවලා එයා තම ධර්මී වැඩිපුර දන්න මම කියලා මොකක් හරි වැදගත් පෙට්ටියකට මා දාගන්න, වැදගත් හෝටලයකට දාගන්න හදනවා, වැදගත් ගේකට දාගන්න හදනවා. ඊ අස්මිමානේ සමුග්ඝාතා කියලා සම්පූර්ණ කපල දාන්න. ඒ කියන්නේ වකුගඩුව මම නෙවෙයි, සිතිවිල්ල මම නෙවෙයි, අඹගෙන මතක් වෙන සිතිවිල්ල මම නෙවෙයි, බුදුහාමුදුරගෙන මතක් වෙන සිතිවිල්ලත් මම නෙවෙයි. ඒවා මූලික සුදුසුකම් වෙන්න පුළුවන්. ඒකක්වත් නෙවෙයි මම කියන එක තේරෙනවා එතකොට. ඇහි පිය මම නෙවෙයි, ඇහි බැම මම නෙවෙයි, කනේ හිල මම නෙවෙයි, ඔළුවේ කෙස්ටික මම නෙවෙයි කියන එක තේරෙනවා එතකොට. මේ මම කියලා ගත්ත පුජ්‍යලත්වය දිගහැරලා වාස්පලයන්ට පටන් ගන්නවා. නමුත් පැවැත්මකුත් තියෙනවා. එතකොට අනිච්ච සංඥා භාවයේ තබ්බා තථාගතයන් වහන්සේ, සිද්ධාර්ථයන් වහන්සේ, භික්ෂුන් කියන අර කවුරු හරි ඇහුවොත් කියන්නේ මේ බුද්ධ ධර්මයේ තථාගත දේශනේ නොදන්නා කවුරු හරි, හැබැයි සත්‍ය අවබෝධයත් ඕන ඇත්තන්ට. මේ පූර්ණ අවබෝධය, ආත්ම අවබෝධය ලැබීම සඳහා සම්බෝධි පක්ඛික ධර්මයන් දිනුවෙන් මූලික සුසුකම් පහක් තියෙනවා. ඒ පහෙන්දල් මේකේ තියෙනවා. අනිච්ච සංඤිනෝ භික්ඛවේ අනත්ත සංඥා සන්තාත. ඒතර අස්මිමානිය නැති කරන්න අනිච්ච සංඥා භාවය ඉතබ්බා කියලා ඊට පස්සේ කියනවා භික්ෂුරි, මේ අනිච්ච සංඥාව තියාගෙන ඉන්නකොට අනත්ත සංඥාව මතුවෙලෙනවා. මේ ඇතුලේ චයාමන් කෙනෙක්, කර්තෘවරේ, විශේෂ චයාපර්ස් කෙනෙක් මේකේ නෑ කරන්න කෙනෙක්. සබ්ජෙක්ට් එකක් නැහැ, තියෙන්නේ ඔබ්ජෙක්ට්ස් ටිකක්, එවිදිල්ලක් විතරයි. අනත්ත සංඤී ඒ පරිපාලනයෙන් තොරව තියෙන තත්වයක් නේද කියලා ඉන්නේ කෙනාට අස්මිමානේ සමුග්ඝාතම් පාපුණා. එයාට අස්මි කියලා මේ අහවල් වෙනම කුට්ටියක්, වෙනම කෙනෙක් පවතිනවා මේ භවයේ කියන එක එයාට නැතිලා යනවා. දිත්තේව ධම්මේ නිබ්බාන. මේ මොහොතෙම immediately present වෙනවා. මේ මොහොතෙම මේක තේරුම් ගන්නකොටම මේ වෙලාවේ, ඊළඟ පෝය දවසේ නෙවෙයි, හෙට උදේ පාන්දර නෙවෙයි, මේ කියන එක තේරුම් ගන්නකොටම, මේ දේ තේරුම් ගන්නකොටම ඒ අවබෝධය, ඒ නිබ්බානේ නිවීම තමන්ට තේරෙනවා. දිත්තේව ධම්මේ නිබ්බාන. පින් කල්යාණ මිත්‍රුණාට සම්බුදු සරණයි. හොඳයි, කල්‍යාණ මිත්‍රයනි, ඉතාමත් මාගනා සූත්‍ර දේශනාවක් අපිට ශ්‍රවණය කරන්න ලැබුණේ. ඉතින් මම ආරාධනා කරනවා සාකච්ඡාවට එමෙන්න. අද ඉතාමත් සුළු පිරිසක් ඉන්නේ, කටින් පින්කම් ඉඳ බොහෝ අය අද සාකච්ඡාව සම්බන්ධ නෑ නිසා කල්‍යාණ මිත්‍රයන්ට ආරාධනා කරනවා සිතුවිලි සාකච්ඡාවට මම සේන මාත්මයට එමෙන්න. තිරුවන් සරණයි. අද ඉතා වැදගත් සාකච්ඡාවක් කිරුණා සූත්‍රයක් අපි සචිතතුමා විස්තර කරලා දුන්නා. ඒකද ගොඩක් කරුණු පහක් කියලා තිබුණා. කියන්නේ කල්යාණ මෙත්තතාවය, සිල්වත්කම, ඒ වගේම කතාව, උත්සාහය, ඇතිවීම නැතිවීම, ඒ වගේම අන්තිමට කෙරුවේ මේ භාවනා ක්‍රම පහක්. ඒ කියන්නේ අසුභ භාවනාව, ආනාපාන සති භාවනාව, අනිච්ච සංඥාව, ආගර්ථ සංඥාවෙදි වේවල්. ඉතින් මෙතෙන්දී මට ප්‍රශ්නයක් හැටියට තියෙන්නේ දැන් මූලික තියෙන්නේ මෙතන කියලා තියෙන්නේ කල්යාණ මිත්‍රතාවයෙන් තමයි වැදගත් හැටියට පෙන්නලා තියෙන්නේ කියලා මට මේකෙන් අවබෝධ වුණේ. දැන් මොකද්ද මේ කල්යාණ මිත්‍රතාව කියලා? දැන් මෙතන තියෙන කල්යාණ මිත්‍රතා, කල්යාණ සහයතෝ, කල්යාණ සම්පවදකෝ සල් කියලා තුනක්. සම්පවංකෝ කල්යාණ මිත්‍රතා, කල්යාණ සහයකෝ, කල්යාණ සම්පවංකෝ. මේ තුන ටිකක් ගැඹුරෙන් විස්තර කරගන්න පුළුවන් නම් අපිට ප්‍රයෝජනවත් වෙයි කියලා මට හිතනවා. මොකද මේ වෙනස මේකෙන් අපි කොහොමද මේවා අපේ ජීවිතයට ඇතුල් කරගන්නේ? දැන් කල්යාණ මිත්‍රෙක් කියලා වෙන කෙනෙක් හොයන්න ඕනේද? අපේ තුල ඇතුලේ මේවා කල්යාණ මිත්‍රතා තියෙන කල්යාණ මේ ගුණ අපේ තුල ඇති කරගන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන් නම් බොහොම තෙරුවන්. අපි ඒකෙන කතා කරමු, සාකච්ඡා කරමු. දැන් නැතු තව කතා කරන්න අපි පස්සේ ඒකට ආයෙමු. ඒක හොඳයි. ප්‍රසන්න. අපි අතුරු මේ කල්යාණ මිත්‍රයෝ ගැන මූලික වශයෙන් කතා කිරීම තමයි මේ සෝදේශනාගේ ප්‍රථම පොයින්ට් එක කාර්යයේදී ඉල්ලුත්තේ. සත්‍යකල් කියන වචනේ මතක් කරා වගේ ඒ කල්යාණ මිත්‍රයෝ අපි මීට පෙරත් නිතරම හරණේ කල්යාණ මිත්‍රතාවේ තොරව ආර්ය සත්‍යයක් කරන කරන්න බෑ කියලා අපි තේමලා මේක මේ සෝදේශනාගේ තමයි වගනා විදිහට ඉස්මත් වෙනවා කියලා හිතනවා. එතකොට ওই සත්‍ය කියලා සෝදේශනා මතක් කරනකොට මට හිතුනේ මට නිකන් මෙහෙම ඔබ නිකන් හිතනවා අපි වැරදිලා අපි දැන් කසාද නොබදෙහි තියෙන ජීවිතේ අපි කසාද නොබදෙහි නම් මේ වැදුම් කසාදෙ හයින් වෙන හරි කමන්නේ නැහැ. පැත්තකටලා ඉන්නවා නම් තමයි. එතකොට මේ නැවත අපි මියුට් ആയിනේ ඕපන් ඕපන් කියන්නේ වෙලි ඉන්නේ බැලිම. එතකොට මේ ඕනම දෙයකට අහු වෙනවා, ඕනම දෙයක් කරන්න ඉඩ තියෙනවා. හිතන්නකො තම තම දැන් බැලන අයි එලිට ගියා කියලා. එතකොට අයත් එක යාළුන මෙයාත් එක යාළුන ඉන්න සුදු වලට යන්න එක්ක පිච්ච බාන යන්න ඕන දෙයක් නැහැ කරන්න. ඒ වගේ ඒක ඒකෙන් දැන් ඔබ වැලකිලා තියෙනවා. මේ දැන් මෙතන බැඳීමක් තියෙනවා විතර බැඳලා තියෙන නිසා ඉතින් ඒ විදිහට යම් කිසි සීමාවක් ඇති වෙනවා. මට කල් තත්ත්වයක් වගේ මම මේ බොහොම සරල දාන්නේ නේදරුම් කියන්නේ මට ඒක මතක් වුණා. මීට පියා කිසියම් අපි ඒ කිසියම් කාලයකට පෙර කල්යාණ මිතුරෙක් කියලා අපි ආශ්‍රය කරන කෙනෙක් ඉන්න කාලේ හැම වෙලේම කතා කරන්නේ ධර්මය. හැම වෙලේම ඉතින් මේ භාවනාව කරන යොමු කෙරෙනවා යොමු. ඉතින් අපි උදේ හදවල් වල හම් වෙනකොට ඉතින් භාවනා කරනම තමයි යන්නේ. ඉතින් කොහොමද උදේ ඉතින් මොකද මේ දැන් මේ කන්දන් මිත්‍යත් එක්ක කතා කරාමනකොටම අද භාවනා කොහොමද ඒ වගේ දේවල් අහන්නේ. ඉතින් භාවනාවක් නොකර යන්නත් බෑනේ. ඉතින් මේ වගේ පුදුම යොමුවක් තිබුණා. ඉතින් මට මේ කල්යාණ මිත්‍රයෙක් හැටියට කෙනෙකු ඒ ආකාරයට තමන් ඉන්න ඕනද කියන එක. මොකද දැන් අපි අහුවත් වචනයෙන් කියන අපි කියන කල්යාණ මිත්‍රයෝ කියලා. මේ හැමෝටම කල්යාණ මිත්‍රයෝ කියනවා. නමුත් මම අර කියපු ඉෆෙක්ට් එක මේ කාගින්වත් මට නැහැ. අපි දෙක තුන වෙන ධර්ම සාකච්ඡා කරා වුණාට ඒ අපර මට්ටම. ඉතින් සත්‍යයෙන්ම මම අහන්නේ ඒ ආකාරයට තමන් බොහොම ළඟින් කල්යාණ මිත්‍රෙක් කියලා කෙනෙකු තෝරාගෙන කල්ලාම් මිත්‍ර සම්බන්ධතාවයක් දෙදෙනාගේ එකඟතාවය මත ඇති කරගෙන යන සම්බන්ධතාවයක් තියෙන ඕනද? එහෙම නැත්නම් නිකම් මේ බොහොම වේගිකලි කල්ලාම් මිත්‍ර කියන වචනේට පොප්පට ගිහිල්ලා. මොකක්ද සත්‍යතුමාට මේ නැකත් වැඩි ප්‍රශ්න? හොඳයි, බුදු සරණයි. දැන් අර සේන මහත්මයා ඒක බොහොම ක්‍රමානුකූලව ඉදිරිපත් කළා. ඒකේ අර මූලික සුදුසුකම් පහෙන් මුල්ම එක තමයි මේ කල්යාණ මිත්‍රත්වය. ඒ කල්යාණ මිත්‍රයා නිසා තමයි සිල්වත් වෙන්න පටන් ගන්නේ. අර යහපත් වූ කතා පමනක් කරන්නේ ඒ ඊට පස්සෙ උස්සාහය වැඩි වෙන්නේ අර උද්‍යත්තගාමිනී පඤ්ඤා ඇති වෙන්නේ කියලා. එතකොටම තේරෙනවා එතකොට කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ අනිත් හතරට උදව් කරන කෙනෙක්. අපිට දැන් තේරෙන්නේ එහෙමයි. එතකොට ඉස්සරෝම මේ සූත්‍රෙම්ම ගත්තොත් එහෙම තව වෙන තැනකට යන්න කලින්. මොකද කල්යාණ මිත්තසේතම් භික්ඛවේ භික්ඛුනෝ පාටිකංකම්. යහපත් වූ මිත්‍රෙක් ඉන්නවා නම් එයාගෙන් මේ දේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. එයා සිල්වත් කෙනෙක් වෙයි කියලා. එතකොට දැන් අපිට තේරෙනවා ඒක ඉන්ඩිරෙක්ට්ලි ගත්තාම කල්යාණ මිත්‍රයා කියන්නේ මේ සීලය සඳහා උනන්දු කරවන කෙනෙක්. එයා සිල්වත් වෙලා හැබැයි සමහරට යා සිල්වත් නොවී වෙන්න පුළුවන් සම්පූර්ණ නමුත් උනන්දු කරන ඒ සඳහා. දෙවෙනි එක. එයාම තමයි එතකොට බුදුහාමකෙන් කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් තමයි අර වැදගත් කතා ටික කතා කරන්න පුරුදු වෙන්නේ. එතකොට කල්යාණ මිත්‍රයා කියන්නේ අර යහපත් වූ ආචාරශීලී යහපත් සීල්වත් පැවැත්මකුත් තියෙන එක්කෙනා අර හොඳ වටිනා කතා කරන එක්කෙනා අර කී අපිච්ච කතා සන්තුට්ටි කතා වගේ දේවල් හිත අවදිවත් කරන જાති තමන් වැදගත් කෙනෙක් කරන කතා ගරු පැවැත්මක් ඇති කර දෙන කතා කරන එක්කෙනා. ඒතුට එයා තම කල්යාණ මිත්‍රයා වෙන්නේ. මොකද කල්යාණ මිත්‍රේ එක්ක හිටියොත් කල්‍යාණ සහායට යහපත් දේ සඳහා උත්සාහවත් වෙන. එයා තමයි යහපත් දේ සඳහා සහකරුවා හෝ සහකාරිය. කල්‍යාණත්වයට නැඹුරු වෙච්ච කල්‍යාණ සම්පවංක. ප්‍රවංකය කියන්නේ මේ පැත්තට නැඹුරු වෙනවා කියන එක. එතකොට එයාගින්ම තමයි බලාපොරොත්තු වෙන්නේ වෙන්ට වෙන්නේ හැම කෙනෙකුගෙම තමයි මෙයා ආරාධ්‍ය විරියෝ විහෙරිස්සති උස්සාහේ පටන් ගනී කියන එක. ඒතොර කල්යාණ මිත්‍රයා ඒතොර මං කියේ ඒක ඉන්ඩිරෙක්ට්ලි කියනවා මෙතනත්. ඒතොට එයා නිසා තමයි උස්සාහය ඇති වෙන්නේ. ඒතොට අපව කුසලයේ සඳහා උත්සාහවත් කරන එකන තමයි කල්යාණ මිත්‍රයා. එතකොට කල්යාණ මිත්තන් සේතම් භික්ඛවේ භික්ඛුනෝ පාටිකංකම් පඤ්ඤමා භවිෂ්‍යති. යාට බලාපොරොත්තු වෙන්න පුළුවන් අර උද්‍යත්තගාමිනී පඤ්ඤාවෙන් යුක්ත වෙනවා කියලා. එතකොට කල්යාණ මිත්‍රයා කියන එක තමයි ඒ උද්‍යත්තගාමිනී පඤ්ඤාවට උදව් කරන්න. අප සිල්වත් කරන එකන කල්යාණ මිත්‍රයා. යහපත් වූ කතා කරන එකන කල්යාණ මිත්‍රයා. එතකොට උස්සාහවත් කරන එකන කල්යාණ මිත්‍රයා. ප්‍රඥාව අවදිවත් කරන එකන කල්යාණ මිත්‍රයා කියලා මේ හැටියට ගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මතක ඇති අප උන්වහන්සේ කියන මේ බුදුවරයෙක් නිසා ආනන්ද මමංකි ආනන්ද කල්යාණ මිත්තං ආගම්ම ජාති ධම්මා සත්තා ජාතියා පරිමිච්ඡ. මේ ಜಾති පැද්ම උරුම කරගත් මේ සත්ව සමූහය එයින් නිදහස් වෙන්නේ මේ තථාගත කියන කල්යාණ මිත්‍රයා කර ඇවිල්ලා කියලා. ඒතෝටි ප්‍රඥාව දිනු කරගන්න පුළුවන් ක්‍රමයක් පෙන්නේ කෙනා කල්යාණ මිත්‍රයා. ඊළාට දැන් කල්යාණ මිත්‍රත්වය ගැන පොදු වේ කියනකොට විශේෂයෙන් කවුද කල්යාණ මිත්‍රයා කියන එකනා කියනකොට පියෝ යා ප්‍රියමනාප කෙනෙක් ගරු භාවනීයෝ ගෞරව කරන්නට සම්භාවනීය තත්ත්වෙ ඉන්න කෙනෙක්. එයා වත්තා ඒ වගේ මෙයා අපේ වැරැද්දක් දැක්කොත් ඒක ආදරයෙන් කියලා දෙනවා. බැනලා නෙවෙයි ආදරෙන් කියලා දෙනවා. එයා දන්නවා මේක කළොත් මේක වෙනවා නේද කියලා. වචනක් හමු. ඒ විතර නෙවෙයි අපව කියන දේ ඉවසන්නත් යාට පුළුවන් වෙනවා. අපි වැරදි දෙයක් කිව්වහම එයා අපව අයින් කරන්නේ නැහැ ඒකෙන්. එයා දන්නවා මේක මේ අවබෝධයට එයා තාම ඇවිල්ලා නැහැ. විශේෂයෙන් භාවනා කර්මස්ථාන වගේ කියලා දෙනකොට එයාට තේරෙනවා මේ නුම ගියන තැන කුසලද කියලා. ඊළඟට ගම්බීරංච කතං කත්ත. එයා ගැඹුරු කතා පමණයි කරන්නේ. නෝචත්තානේ නියෝජේ. කවදාවත් වැරදි දේ සඳහා අපි යොමු කරන්නේ නැහැ. ඒක තමයි කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය එතකොට. ඒතර මෙතන විදිහටම ගත්තොත් අපි එයා තමයි අප සිල්වත් කරන එක්කන, අපි යහපත් කතාවට නැඹුරු කරන එක්කන, අපි උත්සාහවත් කරන එක්කන, අපි මේ වචනේ වැදගත් මේ වචන අපි කියන උද්‍යත්ත ගාමිනී පඤ්ඤාවෙන් යුක්ත කරවන එක්කන, ඒකේ අපි අවදිවත් කරන එක්කන, ඒක ට්‍රිගර් කරන එක්කන එයා තමයි කල්‍යාණ මිත්‍රයා. එතකොට දැන් අනිත් ඒකට ආපු විස්තර ඒක බැලුවාම කවුරු හරිත් එක්ක ඉන්නවනම් ඒ කල්යාණ මිත්‍රයාට ඇඩික්ට් වෙන්නේ කොහොඳයි. ඒ කල්යාණ මිත්‍ර මේනියා කියන තියාගන්නේ කොහොඳයි. අපි මේනියා කියන වචනයක් කියන්නේ හැම මේ විදිහට. ඒක හොඳයි. හැබැයි කල්යාණ මිත්‍රයා කවුද කියලා තෝරාගෙන. එතකොට අනිත් ඒ වගේ අගේ හැලිලා යනවා. තමන්ට තේරෙන තමන් සම්භාවනීය කියන ඒ වචනේ කියන්නේ සමාජයට පේන්න නෙවෙයි දුක් අඩු කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා තේරෙනවා. තමන්ටම වැටහෙන්න පටන් ගන්න. මොකද දිත්තේව ධම්මේ නිබ්බානේ තේරෙනවා. මේ වෙලාවේ මේ ඇසුර නිසා මේ දුක් කන්දරා අඩු වෙනවා කියලා. බෞද්ධ නිසා හරි ශ්‍රී ලංකාව නිසා හරි මං කැමති දේ කියන නිසා හරි කියලා එහෙම න කතාවක් නෙවෙයි මෙතන වෙන්නේ. මගේ නොසිල්වත් බව සිල්වත් බවට පත් කරන කෙනෙක්. මගේ අර කතා ගොඩක් තියෙන රාජකතා චෝර කතා වගේ දේවල් වලින් හීන්සීරේ මෑත් කියලා අප්පිච්ච කතා සන්තුෂ්ටි කතා යොමු කරන කෙනෙක්. මගේ කම්මලිකන් නිදිමතකන් ඇලි මෑලි ගති කඩලා දාලා මගේ සසර විය වැඩි කරලා අවදිවත් කරන කෙනා, උත්සාහවත් කරන කෙනා. ඊළඟට අර උද්‍යත්ත ගාමිනී පඤ්ඤාවෙන් පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිවම අතුරු දහන් වෙන චලනයක් නේද පංච උපාදානස්කන්ධ කියලා මට එක්ස්පීරියන්ස් වෙන්නේ අදකින්ද පුළුවන් වෙන්නේ කියලා මට පෙන්නන එක නා කියන එක නනේ අර පොතේ මෙහෙම තියනවා කියලා නෙවෙයි මට අනලා කියන උහෙටත් මේක කරන්න පුළුවන් වෙන විදිහට කියොත් මා ඉදිරියට කැඩපතක් යොමු කරන හැමතිස්සෙම මට කේන් තියෙනකොට ඒ යහපත් කල්යාණ මිත්‍රා මුකුත් කියනව නෙවෙයි ඌ කැඩපතක් තියෙනවා අඩි 6 කැඩපතක් මගේ ඉදිරියේ තියෙනවා මට රාගයනකොට මට ද්වේෂයනකොට මම අයහපත් කතා කරනකොට එයා කැඩපත්ේ තියෙනවා. ඒත් මට මාවම පේනවා. ඒතර කල්යාණ මිත්‍රය අපිට තේරෙන බසින් කිව්වොත් යහපත් වූ කැඩපතක් මට මාවම දැනගන්න. බුදුහාම කියන්නේ එහෙම එක්කනා පසුපසයන්ට අපි පනුජ්ජමානෝ පෙළෙව්වත් එයා පස්සේ යන්න වැදගත් ඒ තරමට. වෙන විදියකින් කියනනම් ඔබ මරා දමන කෙනා ළඟට යන්නට ඔබේ ඊගෝ එක මරා දමන කෙනා ළඟට යන්නට යා තම කල්යාණ මිත්‍රය සම්මා සම්බුදු සරණ බොහොම පින් ඒ මාර්ගයට ඒක තේරුම් අරගෙන අපි යව් එක ගැන බුදු සරණයි දෙරුවන් සරණයි සත්‍යත්මය ඇතුළු සියලු දෙනාටම මේ සත්‍යමාර්ග හැමදාම කියනවා මේකත් අර මම නම් දකින්නේ මටම කියපු බණ වගේ තමයි හැම එකම මම අරගන්නේ උගත් දුරට ඒක මටම ගැලපෙනවා වගේ තමයි හැමදෙසෙම මට දැනෙන්නේ ඒවා මේ කල්‍යාණ මිත්‍ර සේවනය ගැන කියනකොට සත්‍යමනේ අර දැන් සත්‍යතුමා කියපු වගේ කල්‍යාණ මිත්‍රයෝගේ ආශ්‍රය අපිට මට නම් විතරම ලැබිලා නැහැ. ඒ කලාතුරකින් අවස්ථා කීප තම හම්බුනේ තාර නිතරම අපිට ඒ වගේ කල්‍යාණ මිත්‍රෙක් එක්ක ගැවසෙන්න පුළුවන් අවස්ථාව හුඟක් වෙලාවට නැති නිසා මට මේ තියෙන මේ මාර්ගය තමයි මෙතන සමහර වෙලාවට සත්‍යතුමා තුළ මේ පිස ඒ දලොතමාත්‍ය හදලා දීලා තියෙන සමහර මේ ධම්ම මණ්ඩපව තමයි එතනදී මට මුණ ගැහෙන කල්‍යාණ මිත්‍රව තමයි හුඟක් වෙලාවට මට ධෛර්යමත් වෙන්නේ ඔය ධර්ම සාකච්ඡා මාර්ගය තුළ. ඒකෙදි මම දැක්ක කරුම දෙය තමයි ඔය නැති අවස්ථාවල් වලදී එහෙම උද්‍යෝග කරන්න කෙනෙක් නැති අවස්ථාවලදී මම මටම උද්‍යෝග කරගන්න අවස්ථාවල් තමයි තියෙන්නේ හුඟක් වෙලාවට. ඒ කියන්නේ self motivation එකක් වගේ කරගන්න වෙලා තියෙනවා. ඉතින් මම මට කල්‍යාණ මිත්‍රෙක් නොවි කොහොමද මම කෙනෙක් කෙනෙක් කල්‍යාණ මිත්‍රතාවය හරි අනුමත කරන්න තත්ත්වයකට මගේ හිත හැදෙයිද කියන තත්ත්වේ ඇති කරගෙන එහෙම උද්‍යෝගමත් කරගන්න හුඟක් වෙලාවට ඒක කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අඩුකම නිසා මොන හරි පින්මදීම කමට ඇති සමහර විට ඒකට නැත්නම් හේතුඵල ඇති නැත්නම් ඉදීදී ඒ හොඳ තත්ත්වයක ඇති වෙයිද කියන එක තාම අපි හොයාගෙන යනවා මතුවේ කියන අදහසින් අර තාම අර සත්‍ය කවිසි තත්ත්වෙ ඉන්න නිසා අපේ මේ මට හම්බෙලා තියෙන දේ මට සෑහීමකටපත් වෙන්න පුළුවන් කියලා හිතනවා. ඒ කියන්නේ නැහැ කියන එකට වඩා මේ හම්බෙලා තියෙන එක මට සෑහීමකටපත් වෙනවා. මේ මූලික මට්ටමේ දේවල් හරි කරන් යනකොට නැත්නම් අර දැන් අපිට සුද්ධ කර මට සුද්ධ කරන්න දේවල් තියෙනවා සෑහෙන. ඒ කියන්නේ මට දැන් තේරෙනවා කොච්චර තියෙනවද කියන එක අපිට මේ දියුණු කර ගන්න ඕන හිත මට්ටමේ. ඒකේ ලොකු පරිණතියක්ම අර ඒ අර මට්ටමේ මහා පරිමාණ කියන්නේ එච්චර ලොකුවට කල්‍යාණ මිත්‍ර සේවනයක් නැත්තත් අර මූලික මට්ටමේ තියෙන කල්‍යාණ මිත්‍රයන්ගෙන් හරි පල්ලහැ මට්ටමේ ඉන්න කල්‍යාණ මිත්‍රයන්ගෙන් හරි ඒත් කල්‍යාණ මිත්‍රයෝ තමා කියන එක තම තේරුම් ගත්තේ නැත්නම් අර යම්කිසි විදිහට සීලේ හොඳට සිල්වත් හොඳට මාර්ග මිකන සාමාන්‍ය හැමදේම ප්‍රගුණ කරපු කල්‍යාණ මිත්‍රයන් ගැසුරු නැත්තත් ඒ කියන්නේ ඒකට අර පල්ලහැ මට්ටමේ හරි කමන්නේ. ඒ කියන්නේ සීදේ යම් කිසි මට්ටමේ දෝෂ තිබුණත් ඒ අයගේ උද්‍යෝගමත් කරන ඒකට උත්සාහ කරන ඒ කියන්නේ ඒ මාර්ගයන්ට උත්සාහ කරන අයත් මම කල්‍යාණ මිත්‍ර හැටියට තමයි දකින්නේ. ඒගොල්ලන්ගේ තියෙන උත්සාහය ඒ කරන උත්සාහය වුණත් සමහරවිට මට ප්‍රයෝජනවත් වෙනවා. මමත් මේ වගේ වීරය කරන්න ඕනේ කියන එක මේවා වෙන්න මේ අවස්ථාවල පාදුන්නට බොහොම පින් දලොත් මාත්‍යට මේ වගේ ධර්ම මණ්ඩපයක් හරි සලසලා මේ වගේ හරි අපිට මේ උද්‍යෝගමත් වෙන එක නැත්නම් ඉතින් ඒකත් සමහර වෙලාවට මේ කාලේ වුණත් අපිට වෙන වෙන දේවල් වලට යොමු වෙන්න අවස්ථා හැදිලා සමාජයේ සමහර දේවල් සීලය කැඩෙන භාවනාවත් කැඩෙන පැති වලට යනකට වඩා මේක හරි මම භාවනාවක් හැටියට තමයි දකින්නේ. පැය දෙක හරි යම් කිසි උද්‍යෝගමත් වෙන දෙයක් හැටියට කල්‍යාණ මිත්‍ර සේවනයේ නිසා තිරුවන් සරණයි ගුණවර්ධන. ඔව් කිව්වවරි අර මම කලින් මගේ උදාහරණෙන් කිව් දෙ මම දන්නවා දැනට කිසි දෙයක් කියවන්නේ නැහැ. ඒ තත්ත්වෙට නැවතන යන්න. ඉතින් ඒ තත්ත්වෙට ගියා. එතකොට ඒ තත්ත්වයේ ඉතින් අදහස් වෙන්නේ ඒ කියන පසුතැවෙනවා කියන්නේ අර ඒකත් අර මේ අකුසලයක ප්‍රබන්දයක් මේ කියාව තියෙනවා කියන දේ තමයි මම හිතන්නේ. මොකද දැන් කිව්වේ මම ගත්තේ ඒ කියන්නේ අපි මාධ්‍යයන් බොහෝ අනිසෝල් වඩා අපි හම් වෙන අවස්ථාවන් හදාගෙන තියෙනවා. අපිට පිළිසි ඉන්නවා මේ මාව තියන දැන් එනවා තියෙන අපේ කල්ගන් මිත්‍රතාවයේ පරිදීන කරගන්න අපි දැන් මේ සූත්‍ර දේශනාව ඔප්පෙන් කරලා දුන්නනේ කලුච්චි කුමද්ද කියලා නේද? ඒ කියන්නේ වැඩිපුර ආසාවල් නැතුව ඉන්දි මුඛ්‍ය ආකාරයේ කතා මේ ඇති කියලා හිතන ආකාරයක අසත්‍යතු අපි වචන වලින් මම කියන්නේ. එතකොට අර විවේකී එහෙම නැතිකක් හැංගි විලා කොට රයින් වල ඉන්න ඕනේ කියලා යෝගය ඇති වෙන ආකාරයේ කතා නේද? එය මේ ලෝක කිස්මත් වල සම්බන්ධතා හදා ගන්නව නෙමෙයි, වෙන තු වෙන්න පුළුවන් නේද කියලා ආකාරයේ කතා. මේ අපි දැන් මේ කරනකොට වෙදී යමක් කරන්න ඕන නේද කියලා ආකාරයේ කතා. මේවා අපි අද නොකිනව නෙමෙයි, නමුත් මේ ආකාරයේ තව තවත් වැඩි වෙන විදිහට අපි අතුරු කතාවන් කරනවා. ඒ වගේම අපි මම කලින් කිව්වා අපි මිසින් පාටේ වල අපි පොඩ්ඩක් අපි භාවනාවක් මම දැන් ඔබට දැන් මගේ එහෙම භාවනාව සමලට එහෙම දැන් නිරන්තරව නැවි නැවෙනවා. ඒ ඉන්නත් වැටි මිසදා අර මම කලින් කිව්වා කලින් මේ කල්ලාන විදිය කොහොමද අද භාවනාව කියන ඉතින් අපි රෙගුලර් ඒ වගේ කතා වෙනකොට මේ මේ ඉතින් අදහස් වෙන්නේ නැහැ තමන්ගේ භාවනාව ලැබුක දේවල් ඔක්කොම කියලා තමයි තමයි මත කරගන්න හදනවා කියලා. නමුත් ඒකේ උනන්දුවක් නැති වෙන්නේ ඒ සඳහා යොමු කිරීම. මේ වෙන ආකාරයක කතා වෙන වැඩගත් වෙනවා මම හිතනවා. ඉතින් අපි තත්ත්වයන් නැති කරගන්න උත්සාහ කරමු. මේ ඉන්න කල්යන් මිත්‍ර තුනේ කියලා සැකම සත්‍යත්වයන් වා සත්‍යත්වයන් නැවේ යොමු වෙනත් සත්‍යත්වයන් අනුවත්තේසු වජ්ජේසු වයදස්සාර කියලා කිව්වේ කිව්වම අනුමාත්‍ය වශයෙන් බිය දක්න සුළු පස්සේ මොන විදිහටද මේ අනුමාත්‍ය කියන්නේ අපි තේරුම් ගන්න ඕනද? අපි ඉතරනේ තියෙන සිතුවිලි අපි දන්නවනේ මොන වගේ දේවල් ගැනද සත්‍යත්වයන් මේ ඒ අනුමාත්‍ය වශයෙන් ඇතිවන්නව දේවල් පිළිබඳව බිය කියලා අදහස් කරන්නේ තේරුම් ගන්න ඕනේ. ඒක රිලටිව්ලි ගන්නට වෙනවා. ඒක කොහොමද වෙන්නේ කියලා. දැන් ඉහළටම යන මනසකට පුංචි දෙයකුත් බරපතල දෙයක් පේන්න පුළුවන් වෙනවා. එකින් තාම පිරිසිදු වස්ත්‍රයකට පොඩි කෝපි ඩිංග බින්දුවක් දැම්මනත් ඒක පේනවා වෙනසක් තියෙනවා. නමුත් සමහර විට කිචන් කවුන්ටරේ තියෙන නිතර පාවිච්චි කරන දෙයකට තේ බින්දුවක් කරනකොට පේන්නේ නැහැ ඒක. ඒ වගේ අපි දැන් නමුත් ඒ අපි හිතමු අපේ මනසේ කිචන් කුසියේ එතන රත් පිහද නැත්තම් භාජන පිහදන එකක් වගේ කියලා නැත්තම් හැලිවලන් අල්ලන එකක් කියලා. ඒ වගේ කියලා. එතකොට ඒක සිංක එකටලා තෙත්තුනොත් එහෙම කිතෙත් වතුර වෙටලා තෙත්තුනොත් එහෙම ඒක තෙත්තුනා කියලා දැනගන්නවා. ඒක එතෙන්ද ගැලපෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ. ඇඳගෙන දැන් අපි හිටමු වැදගත් තැනකට යන්න ඇඳුමක් අඳිනවා කියලා. ඒකේ තේඩින්ගක් වැටුනොත් එහෙම කොහොමදත් ඒක ඇඳ ගෙනියෑම සුදුසු නෑ වගේ. එතකොට ඒකේ වෙනසක් තියෙනවා. ඒක තේරුම් ගන්න මා මොන தත්ත්වේ සඳහාද දැනට උත්සුක වන්නේ, උනන්දු වෙන්නේ? උඟක් වෙලාට අපි පහු කරනවා. අපි ප්‍රකස්ටිනේෂන් වැඩි, අපි පෝස්ට්පෝන් කරන ගතියක් තියෙනවා. ඒක ඒ අර සසර බාධාන්න තියෙනත. නමුත් දැන් මූලිකව තියෙන කෙනාට තේරෙන්න ඕන. අපි හිතමු මම දැන් අර අපි සල්ලේකේ කතා පමණයි කරන්නේ කියලා හිතාගන්න. මේ විදිහට අනවශ්‍ය කතා අයින් කරලා දාලා මත්තම මම ගරු කරගන්නවා. ආයෙ මං කතා කරන්නේ නැහැ පන්සිල්වත් නැති ඒ පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතර, පහ ඔක්කොම හැමදාම හැම පැයෙම කඩලා දාගන්න. ඒවා කැඩුවත් හිරියොතක් කිසිවක් නැති ඇත්තු තම ගැන තම පුවත්පතේ, රූපවාහිනියේ, ගුවන් විදුලියේ, ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ. නමුත් මං උනන්දුවෙන්ම කියවන්නේ ඒවා ගැන. නම් ඒ කතාවලට නම් යන්නේ ඒක ගැන ඔන්න මට අනු ඒක ගැන මම අද මේ ඉන්ටර්නෙට් කියලා බැලුවා නේද මේ පුවත්පත්. ඊයේත් කියුවා අදත් මං හෙට හොඳේ ප්‍රවෘත්තියක් එයි කියලා කියනවා. හරි වන්දනීය ඉන්දියන් මහරි උතුමේ කියන හැමතිස්සෙම අද today's newspaper is tomorrow's wastepaper කියලා. නමුත් අප ඒ වගේ දෙයකට යනවා නම් රාජකත්තා චෝරකත්තා මහා මච්චකත්තා තියෙන එකට ඒකට ඒ අනුමත්තේසු අජේසු බය දස්සාවි. මගේ අතින් මේ වැරද්ද කෙරුණා නේද? ඒක පව් නෙවෙයි. නමුත් ඒකෙන් තමන් අර ගරු සම්භාවනීයත්‍ය ආධ්‍යාත්මික ආර්ය පැවැත්මට අවශ්‍ය ගරු සම්භාවනීයත්‍ය විනාශ කරනවා නේද කියලා තමන් හිතෙනවා. ඒක අර අපිච්ච කතා සන්තුට්ටි කතා පව්වේ කතාව කතාවක් නෙවෙයි. ඒ විදිහට ඒ තමන් ඉන්න තැන ඉඳලා යන්න ඕන. නැත්තම් දැන් අර භවග්‍රේ අල්ම දැක්වත් එතන ඒත් බුදුහාර එතෙන්දෙත් කියනවා ඒ අසත්පුරුෂයා තමයි ඒක දකින්නේ. අර ආනන්ද සප්පා සූත්‍රය සත්පුරුෂ සූත්‍රයේදී එතකොට එතෙන්දී ඒකට ඒ නේම සංඥා නා සංඥා ඇතන කෙනේ ආයතන තත්වෙට ගිහිල්ලා ඒ ආධ්‍යාත්මික ආයතනය තමා භවයේ කියලා හරිතන කියලා තේරුම් ගත්තොත් ඒකට ඇල්මක් ඇතුනොත් ඒකෙත් බය දකින්නවා. ඒ එහාම කෙලවර ඉන්නේ. ඒකට මම කියන්නේ රිලටිව්ලි එක දකින්න ඕනේ කියලා. ඒකයි දැක ගන්න ඕන. දැන් චූටි ළමේ ගෑස් උඳුන ළඟට නැත්තම් ඒ ඉලෙක්ට්‍රික් ඒ තමන්ගේ අවන් එක ළඟට ඇවිල්ලා දොර ඇරියොත් තම ලොකු බයක් ඇති කර ගන්න ඕන. යා ඉතින්ද යන්න එපා කියලා හිත කියන එන්න එපා කුසිට මේ පිහි අල්ලන්න එපා කියලා කියනවා අපි. එයා කරන පුංචි මිස් එකෙදිත් බය වෙනවා කියලා. නමුත් අපි හිතමු එකෙක් හදන එක්කන නැත්නම් හදන එක්කන කැවුම් හදන එක්කන බත් වෙන එක්කන රයිස් කුකර් එක ඇල්ලුවොත් ඇරියොත් ඒක හැඳි ගන්න හැදුවොත් අපි ඒකට කමන්නේ මොකද එයා දන්නව ඒක හැන්ඩල් කරන්න හැටි. නැත්නම් පොඩි ළමයාට අපි දෙන්න එක ඒක ළඟට ඇවිල්ලා මේ රයිස් කුකර් එක අරලා බලලා ඒක අවශ්‍ය වෙල ඒක මේ කුරු ගන්න ඕන මොනවද කියලා හොට් වෝටර් එක අරින්ද දෙන්න එයාට. ඉල්ස ඒක තමන් දන්න කොහොමද කරන්නේ කියලා පොඩි ළමයකට දෙන්න අර උණු වතුර ගන්නට අර වොටර් ෆවුන්ටන් එකෙන්. ඒ වගේ මම දන්නවා මගේ தත්ත්වය මගේ තරාතිරම. එතකොට මම මේ தත්ත්වේ නම් ඉන්නේ මේකට ගියාම මම හැලු බාට මගේ ආර්ය ශ්‍රාවක බව හැලු බවට ලක් කර ගන්නවා කියලා තමයි හිතෙනවා. ඒකයි අනුමත්තේසු අජ්ජේසු බය දස්සාවේ කියලා. ඒ පුංචි වැරද්දේ ගැන පවා බයක් ඇති කර ගන්න අනේ මේක කළොත් මේ ප්‍රතිඵල එනවා නේද කියලා. අර ශාන්ති දේවතුමා කියන්නේ මේ අපි වලගොඩලි ගැන උනන්දු වෙන වාහන කරත් යනකොට අශ්ව කරත් යනකොට ඒවා මගහැරලා යනවා. පයින් යනකොටත් ඒ වගේ මගහැරෙනවා. නමුත් සංසාරේ ප්‍රපාතවල වැටෙන එක නැති කර ඇති කරගන්න සංඛාර ඇති කරගන්න බයක් නෑ අපිට කියලා. ඔය බෝධිචාර්ය අවතාරය කියලා උතුම් පොතක් දෙල තුමා කියන ලස්සන කතාවක් කියලා. ඒ නිසා ඒක මට අහවලාට කියලා කියන්න බෑ. ඒ සංඛාරය අර පහුගිය සති සූත්‍රයේදී අපි සාකච්ඡා කරේ මේ තත්වයෙන් යුත් එහෙම නිරයට තිරසං යෝනියට මග පෑදෙනවා එකී බයක් ඇති කරගන්න කියලා. ලොකුම බාධා වෙන්නේ ඒක කියලා. ඒ නිසා උත්සාහවත්වෙන්ට ඕන සක්කාය දිට්ඨි පහනාය මේක තේරුම් ගන්නට. මේක බෙදලා බෙදලා බෙදලා බලන්න පහක් මිසක් පහේ ගුලියක් නෙවෙයි. ඇඟිලි පහක් මිස මිටක් නොවේ කියන එක තේරුම් ගන්නතුරු උත්සාහවත් වෙන්න ඕන. ඒ සඳහා අවශ්‍ය මූලික සුසුකම් ටික බුදුහාම මෙතෙන්ද කීවා. කල්යාණ මිත්‍රයෝ කවුද කියන එක. කල්‍යාණ මිත්‍ර අර කලින්ාර මහත්මයා බ්‍රුණ මහත්මයා කියවගේ ඔක්කොම අංග සම්පූර්ණ කෙනෙක් අපිට නොහිටින්න පුළුවන්. නමුත් අපට තේරෙනවා කවුද මට මේකට යොමු කරවන්නේ කියලා. කවුද මේකට යොමු කරවන්නේ කියලා තමයි තේරෙනවා. ඒක නා තමයි කැඩපතක් කරගන්නේ. ගුරුවරයා කැඩපතක් කරගන්න. කල්ලායන් මිත්‍රා කැඩපතක් කරන්නේ. එයා ෆලෝ කරන්න නෙමෙයි හදන්නේ. එයා ෆලෝ කරන්න නෙමෙයි අපි හදන්නේ. අපි බොහෝ විට කරන්නේ අර යලිත් මා කියොත් අර උතුම් මේ මහර්ෂිවරයා කියන කතාවක් තියෙනවා. ඒක බොහොම බුද්ධි සම්පන්න තාපසවරයෙක් පිණ්ඩපාතේ වෙඩියලු ගම්වලට. ඉතී ගම්වල සීතලෙන් ඉන්නවලු. ඊට පස්සේ තන්ට කියලා දුන්නලු කොහොමද උඳුනක් හදාගෙන කින්දර පත්තු කරලා සීතල නැති කරගන්න යන්නේ පිහිනි කියලා කින්දර පත්තු කරනට කියලා දුන්නලු. තව ගමකට ගිහිල්ලා ඒටි කියලා දුන්නලු. එක ගමක ඇත්තු ඒ ඍෂිවරයාගෙන ආදරෙන් එයාගේ ප්‍රතිමාවක් හදලා මේ සීතලේම ගිහිල්ලා ඒකට වන්දිනවලු පුදනවලු. අනෙක් ගමේ ඇත්තු ඒක ඉගෙනගෙන ලිපි දරුවෙන හැටි ගින්දර පත්තු කරන්න ඉගෙනගෙන වකලාලු. ඒ වගේ සමහර විට අපේ නැඹුරුකමක් තියෙන යමෙක් යමක් කිව්වහම ඒ පුජ්‍යලයාගේ ප්‍රතිරූපයක් හදාගෙන මෙයා තමයි මට මේකේ කිව්වේ කියලා කියන විතරක්. ඒ ගින්දර පත්තු කරන හැටි කියලා දුන්නේ ගින්දර පත්තු කරන හැටි කියලා දුන්නේ එක්කනාගේ ප්‍රතිමාවක් හදලා මගේ මනසේ තියාගෙන ඉන්නවා මිසක් සීතලෙම ඉන්නවා මිසක් ගින්දර පත්තු කරලා සීතල නැති කරගන්න උයන්ට පිහින්ට වතුරුණු කරන්න පංගෙන ගන්න නැති ගැතියක් තියනවා කියලා. ඒ උතුම් කතා ඒත්තු කියන. එසක් කල්යාණ මිත්‍රයා කියලා ඒ කියන දේ තමන්ට යොමු කරගත්තාම මේක අන්තිමටිකේ කිව්වේ අන්තිම වචනේ කිව්වේ අර ඒක නැති වෙලා ගිහිල්ලා අස්මාන සමුග්ඝාත වෙනවා කියලා. මම කියන එක නා දී වෙලා යනවා. මම කියන එක නා එවපරේට් වෙනවා. මම කියන එක නා කැඩිලා යනවා. එහෙම කෙනෙක් නැහැ කියලා. පැවැත්මක් තේරෙනවා. දිටේව ධම්මේ නිබ්බාණං කියලා. ඒ අන්තිම වචනේ එච්චරයි උන්වහන්සේ කිව්වේ මේ අනිත් සූත්‍රවල වඩා වෙනසක් තියෙනවා කිය. ඊ අස්මාන සමුග්ඝානම් පාපුනාදි දිටේව ධම්මේ නිබ්බාණං. මෙතෙන්දිම නිබ්බාණේ අත්දකින්නවා කියලා. ඉමීඩියට්ලි ප්‍රසන්ට් කියලා කියනවා. සම්දිට්ඨි කිව්වේ ඒක. එතෙන්දිම එනවා. එතකොට ඒ අර අනුමත්තේසු වජ්ජේසු භයදස්සාවී කියන එක සාරිපුත්තහාමුදුරු දේශනා කරන එක අබ්බමත්තංව කායති කියලා. ඒක වලාකුලක් වගේ පේන සමහරට පුංචිදී එතනින් නතර කර කල්යාණ මිත්‍රෝ ගැන කියන සාරිපුත්ත හාමුදුරුවෝ කියපු මතක් වෙනවා. උන්වහන්සේ කියනවා බහුස්සුතෝච මේධාවි සීලේසු සුසුමාහිතු. බහුස්සුත බොහෝ ධම් දෙනුම් දන්නා මේධාවි විපස්සනා ප්‍රඥාවක් ඇති සීලේසු සුසුමාහිතු ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ තමන් හරියට පවත්වාගෙන යන චේතෝ සමත මනිත්තු චිත්ත සමතේ යෙදෙන එක්කන අපි මුද්දැනි තිත්තතු මගේ ඔල්ලු උඩ හිටියත් කමක් නැහැ කියලා. අර පාප මිත්‍යාගෙන කියනකොට කියන්නේ වහන්සේ කේන ලෝකස්මින් කිංසියා. එයාගෙන් මේ ලෝකේ මට ඇති කවර ප්‍රයෝජනයක්ද කියලා. එතකොට ඒ කල්යාණ මිත්‍රත්වය ගැන සර්වතරමයි කිව්වේ. එතකොට වලාකුලක් වගේ පුංචි වැරද්ද තේරෙන්න ඕන කියලා ඒකයි කිව්වේ. Taman තේරෙනවා එතකොට. හැබැයි ඒක Taman කොච්චර යනවාද කියන එක. දැන් විභාග ප්‍රශ්න පත්‍රයකට නොදාන්න එක්කන ගණන් 10ම වැරදි නම් එයා ගණන් 10 එයා ගාණක් අත් නැහැ. හුද්දට දන්නේ කෙනෙකුට එච්චතර මට මේකේ වරහන ලියන්න බැරුණා නේද? මට මේකේ x එක දාන්න බැරුණා නේද කියලා මාට කලබල වෙනවා. අපරාධ නේද මේක? මීට වඩා මෙහෙම නනම් මෙහෙම හරියනවා නම් මේ කිමිකල් එක මෙතන දැම්ම නම් මේක නේද එන්නේ රියැක්ෂන් එක කියලා එයාට තේරෙනවා. ඒ වගේ ඒ මගේ අභ්‍යන්තරය තේරුම් ගත්තා මට තේරෙනවා මේක මේකෙන් සුද්ධ වෙන්න මට කොච්චර කලක් යයිද මේ කහට ටික අරින්ට මේ ස්ටේන් එක නැති කරගන්න කියලා තමයි තේරෙනවා. ඒක රිලටිව්ලි කිව්වේ ඒක මන් දන්නේ කියලා හෙලා බසින් එන වචනයක් මට එන්නේ නැහැ සමා වෙන්නේ කියන්නේ බුදු සරණයි. සර් මට පිටුවන ලින්ග් එක ගන්න තේරුණා. මම කැමති පදුසිරි මහත්මයාගේ මේ ප්‍රතිපත්තිය. පදුසිරි මහත්මයා පුළුවන් ද මේ සාකච්ඡා මේ පදුසිරි මහත්මයා කියලා සාකච්ඡා සුත්‍රයේ කියනවා මේ උද්‍යත්ත ගාමිනිය පඤ්ඤාය සමන්නාගතෝ කියන කොටස කියන කිනකොට පැහැදිලිුනේ මේ ඇතිවීම නැතිවීම පිළිබඳ ඇති වෙන ප්‍රඥාව එන්න නැගීම ඒක තියෙන්නේ මේ මූලික අංගයක් විදිහට තමයි ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ. ඒක මූලික අංගයක් පමණයි කියලා. මම මේක විශේෂයෙන්ම අතු කරන්නේ මොකද වර්තමානයේ කියන බොහෝ සාකච්ඡා වල මේ කාරණාවන් හා සාපේක්ෂ දේවල් ඉස්මතු කරනවා. ඒක වන්දක දෙන්නේ නෙවෙයි ගුණ මහත්මයා අපි කතා කරන අපි ධර්මාන කුඩා බුද්ධෝන් කුත් දේවල් චිත්ත වීති විශ්ලේෂණය කරමින් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගැනීම තුළ පවා මේ වගේ මේ ඇතිවීම නැතිවීම ඒ වගේ අවබෝධයක් නැති වෙන්නේ ඒ සියල්ලම වැටෙන්නේ මේ මේ විදිහට මේ මූලික අංගයකට කියලා ගත්තොත් ඒක හරිද? මොකද ඊට පස්සේ තෝසෙම ප්‍රතිපදාව ගැන කියවෙනවා නම් ඒක කියවෙන්නේ මේ අර මේ රාගයගේ ප්‍රහාණය පිණිස අසුභය වැඩීම ව්‍යාපාදයගේ ප්‍රහාණය පිණිස මෛත්‍රිය වැඩීම ආදී වශයෙන් කියුණා වූ ඒ කාරණා හතර තුළින්ද කියන දේ ගැන පොඩ්ඩක් අපි කතා කරමු. මම කැමති පදුසි මහත්මයාට මූලික වශයෙන් මේ ඉන්නේ තෙරුවන් සරණයි හදලත් මතවාද තෙරුවන් සරණයි අවසරයි සත්‍යජිත්තුමනි තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඇත්තම දලුවත් මහත්තයා අරමුණු කරපු කාරණාව ගැන කතා කරන්න සතුටුයි. නමුත් ඊට ඉස්සෙල්ලා මට මොකද මගේ ළඟ මෙතන සූත්‍ර පිටකයක් නැහැ මේ සූත්‍රය බලා ගන්න. ඒක නිසා මට පොඩි ගැටලුවක් නෙවෙයි මට අපහැදිලි දැනක් ඇති වුණා. මම ඒක ඉස්සෙල්ලා දැනගන්න කැමතියි සත්‍යජිත්තුමාගේ. මොකද එහෙම නැතුව ඊතුරු දේවල් ගැන කතා කරනකොට ඒක වැරදි වෙන්න පුළුවන්. මෙතන මේ උතුම් වූ සත්‍ය අවබෝධය සඳහා කෙනෙකුට අවශ්‍ය කරන ಗುಣභාවයන් ಗುಣවත්කම එහෙම නැත්නම් මූලික සුදුසුකම් වශයෙන් තමයි මේ මූලික කරුණු පහ ඉස්ලාම කියවුනේ. ඒතර ඒකේ මුල් තැන ප්‍රථම ස්ථානයේම තියලා තියෙනවා කල්යාණ මිත්‍ර. මොකද එතන කියවෙන්නේ කල්යාණ මිත්‍ර භාවයද නැත්නම් කල්යාණ මිත්‍රයන් ඇති බවද කියන එක. එහෙම නැත්නම් මේ කාරණා දෙකමද? ඉගෙන තමනුත් තමන් තුළත් කල්යාණ මිත්‍ර භාවයේ පැවතිය යුතුයි කියන අදහස මෙතන ඉස්මතු වුණාද නැද්ද කියන එක මට මෙතන සූත්‍ර පිටක ගැන නැති නිසා මට ඒක වැටහෙන්නේ නැහැ. මම කරුණාවෙන් ඉල්ලනවා මට පුළුවන් නම් පළමුව ඒ කාරණේ කොයි විදිහද සටහන් වෙලා තියෙන්නේ කියලා විස්තර කරලා දෙන්න ගොඩක් වටිනවා කියලා මම මතක් කරනවා. තෙරුවන් සරණයි. හොඳයි පදුසවත් තෙරුවන් සරණයි. අපි ඒක පැහැදිලි කරගමු. මම සත්‍යතුමනේ වෙන්නද සත්‍යතුමනි අතරම සීන මහත්මයාත් ඒ ආකාරයට ප්‍රශ්නයක් ඇහුවා මේ ඒ තමාම කල්යාණ මිත්‍රව කල්යාණ මිත්‍රව පරිපූර්ණ නැහැ තමාම කල්යාණ මිත්‍ර වේලා තමාට කියලා. වුණ මහත්තයා ඒකට සමාන්තර වගේ දෙයක් කියුණා. දැන් පදුසුමත් දානේක සත්‍යතුමන් මේ කල්යාණ මිත්‍ර භාවය කියනකොට තමා විසින් තවත් කෙනෙකුට. දැන් මට කල්යාණ මිත්‍ර භාවය කැටි කරගන්න පුළුවන් හැබැයි ඒක වෙනත් කෙනෙකුට. මට කල්යාණ මිත්‍රය වෙන්න පුළුවන් වෙන කෙනෙක් මට. හැබැයි මටම කල්යාණ මිත්‍රය වෙන්න පුළුවන් දෝයාකාරී දෙයක් නෑ නහන්නේ. සත්‍යතුමන් අපේ කියන කොටත් පැහැදිලි කරගන්න. දැයි සම්මා සම්බුද්ධ සරණයි. දෙතෙන්දී ඉදාවසෝ භික්ඛු කල්යාණ මිත්‍රෝ හෝති. එයා කල්යාණ මිත්‍රේ කර භික්ඛු සීලවා හෝති කිව්වා වගේ. එයා දැන් සීලවා හෝති කියනකොට අපිගෙන් ප්‍රශ්න කෙරේ නෑනේ. පුරිඳ පරං ආවසෝ භික්ඛු සීලවා හෝති. ඊට පස්සේ කතා කරනකොට ඒව කතා කරනවා. කල්යාණ මිත්‍රෝ හෝතියා කල්යාණ මිත්‍රෙක් වෙනවා. ඒ කල්යාණ මිත්‍රෙක් වල එයා කල්යාණ මිත්‍රයන් ඇති කෙනෙක් බවටත් පත් වෙනවා. ඒ පැත්තට නැඹුරු කෙනෙක් වෙනවා එතකොට. එයත් කල්යාණ මිත්‍රෙක්. යහපත් සඳහා යහපත් දෙයක් එක්කම ඉන්න කෙනෙක් වෙනවා එයා. අර ඉද පුණ්‍ය පරම්පික කුසීලවා හෝති කියලා. සීලවා හෝති කියන්නේ සිල්වත් තුන් ඇති පැත්තට නඹුරු වෙනවා කියන එක නෙවෙයි. එයා සිල්වත් වෙනවා. එයා ප්‍රාතිමුඛ සංවරයේ ඉන්නවා. ඒ විදිය තමයි ඔහු කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙනවා. ඒකයි මූලික සුසුකම. හැබැයි අර හත් පස්වෙනි කෙනෙකුට යන කියනකොට කිව්වා ඒක විතරයි මේ ආයක මොකක්ද විතරයි නේ මොකද්ද විමුක්තිය සඳහා අවශ්‍ය අධිපඤ්ඤා ධම්ම විපස්සනාව මූලික සුදුසුකමක් විතරයි කියන එක නෙවෙයි ඒක ඒ මූලික සුදුසුකම එතනින් එහාට දිවිනවා ඒක උපනිශ්‍රයක් වෙන සම්බෝධිපක්ෂික ධර්ම වැඩි කරගන්න නැත්නම් වෙන අහකට යවෙන්න ඉඩ තියෙන එක එතකොට විතරයි කියන වචනේ යොදාගත්තේ නැත්නම් හොඳයි කියලා හිතෙනවා දැන්. හොඳයි බුදු සරණයි. බොම් පින් සත්‍යයතුමනේ ඒක පැහැදිලි වුණා. එතෙම දල්වත් මහත්තයා ස්මතු කරපු කාරණාව ගැන කියනකොට ඒ පස්වෙනි සුදුසුකම වශයෙන් ඒ කියන්නේ සත්‍ය අවබෝධයේ පින්ස පැවතිය යුතු ගුණාත්මක භාවයන් පිළිබඳව කියලා සැලකපුවාම ඒක පස්වෙනි තැනට ඒ පෙන්නලා තියෙන ප්‍රඥාවේ తত্ত্বය ඒ කියන්නේ ප්‍රතන්දි ඒක විස්තර කෙරුණොත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැතිනවා කියන කාරණය ගැන විතරක් නෙවෙයි. එවන් වූ ඒ දෙසට ඒ දිශාවට යොමු වූ එවන් වූ ප්‍රඥාවකින් යුතු හෙබිවීම කියන අර්ථය තමයි ඔතන ඉන්නේ. කියන්නේ එහෙම නැත්නම් මේ දැන් අවසානයේ සතිජිත්තුමා පැහැදිලි කරා වගේ ඒක ඒ විදිහටමයි කියලා අපි අච්චු ගැහුවා වගේ ගත්තොත් ඒ කියන්නේ එහෙමනම් අනිත්‍ය කියන ලක්ෂණය එතනදී තමන් සතු කාරණයක් වෙනවා. ඒ කියන්නේ තමන් එතනටපත් වුණ කෙනෙක් වෙනවා. නමුත් අපි යන්නේ මේ අවසාන අරමුණ යන්නේ මේ අනිත්‍ය වගේ ධර්මතාවයන් පසක් කරගන්න තමන්ට පහද ගන්න. එහෙමනම් මෙතෙන්දිම ඒක පැහැදිලා තියෙනවා නම් යා යුතු ගමනක් තවදුරටත් තියෙන්න බෑ. නමුත් ඒ දෙසට යොමු වුණ කියන අර්ථය තම වෙන්න ඕනේ මෙතනින් අදහස් කරන්න කියලා මට තේරෙන්නේ එහෙමයි. ඒ කරා යොමු වුණ කියන එක වෙනත් දිශාවන් වලට යොමු නොවුන කියන අර්ථය තමයි එතකොට එතනින් පැහැදිලි වෙන්න ඕනේ කියලා. මගේ අදහස නම් ඒකයි දලවත් මහත්තය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම බ්‍රුණ මහත්මයාට මොහොතකට වෙන නැහැ. කියන්නේ බ්‍රුණ මහත්මයා මම උතුමාවත් ඉස්සර මතක් කරා කියන කීපට අපි සතිය අපේ දවස්වල අපි ධර්ම දේවල් අපි කල්යාණ ත්‍රිවිධ සාකච්ඡා කරනවා තවදා තේරුම් ගන්න බොහොමද. ඉතින් ඒ ආකාරයේ සියලුම කෘත්‍ය කාර්යයන් තුළින් සිදුවෙන්නේ මේ විදිහට මේ ආකාරයේ ප්‍රඥාව මේ පසුනේ අංගේ කියන ආකාරය වූ ප්‍රඥාවක් එහෙම දැනීමක් ඇති කර ගැනීමනේ ඒ ඔක්කොම මේ මූලික ලක්ෂණයක් හැටියටද සැලකුවත් හරියද මොකද මම ඕක කාලේ ඉස්සර අපි සුවමනාස දේශනා කරනකොට මම ඒ වගේ තේරුම් ගන්නවා හැමදේම අහනවා මේ අපි ප්‍රතිපදාවකට යනවා නේද යන්න ඕන නේද මේක කියලා මේ සියලු දෙනා තුනේ ප්‍රතිපදාව හැටියටම මේ සූත්‍ර දේශනාවේ අවසාන භාගයේ තමයි ආරම්භක කොටස තමයි ප්‍රතිපදාව තියෙන්නේ. ඉතින් ඒ ගැන ගොඩක් මම බලන්න. තිරුවන් සරණයි මේ ඒකදී මගේ ප්‍රායෝගික පැත්තෙන් මම දැන් කියනවා නම් සාමාන්‍ය තේරුම් ගැනීම පැත්තට මම දැන් යම්කිසි දෙයක් හොයාගෙන ආපු ගමනක් තිබ්බා මූලදී. එතකොට මට ඇත්තම ලොකු වීරයක් තිබ්බා මේකේ ඇත්ත මොකද්ද ධර්මයේ ඇත්ත ධර්මයේ මොකද්ද කියන හොයනකොට ලොකු වීරයක් තිබ්බා. ඒක හොයාගන්න තියෙන උමනා වැඩි කැපීම වැඩි ඒ වීරිය වුණත් සමහර වෙලාවට මේක දැන් කොහොම හරි මේක අවිල්ලා මුලදී ගැටුමක් ඇති වෙනවනේ මේ වගේ ධර්මයක් හරි අපි බාර ගන්න යනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පැත්තට යනකොට අපි දැන් හිතියේ නিত্য සුඛ ආත්ම කියන තැන ඉඳගෙන හොයපු අපිට උනත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මයක් පිළිගන්න යනකොට ලොකු ගැටුම්කාරී තත්ත්වයක් හිතේ ඇති වෙලා තිබ්බා. මේක වෙන්න පුළුවන්ද බැරිද මේක ඒ කියන්නේ බුදු ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ මේක පාරම. හැබැයි යම්කිසි දුරට මේක පරිශීලනය කරා. ඒ කියන්නේ මේක එකපාර ප්‍රතික්ෂේප නොකර අර බලමු උත්සාහ මේක බලමු මේක මොකද්ද මේ කියන්න හදන්නේ කියන එක ඒ බලනකොට යම්කිසි දෙයක් තේරෙන්න ගත්තා. ඒ තේරෙන්න ගත්ත එකෙන්ම මේක මෙතන මේකනේ තියෙන්නේ දැන් මට උග උගාකම වැටුනේ මම මෙතන මේක නර පොදු වේ කියන්නේ නැහැ මේ කියවන්නේ ඒක මගේ මේක මගේ අධ්‍යක්ෂකම හැටියට ගත්තේ අර අභිධර්මයේ තියෙන කරුණ කිව්වම මේකේ තියෙන්නේ චිත්ත චෛතසික රූප නිර්වාණ කියලා හතරයි කියලා කියපු ගමන්ම මට ඒක නිකන් කරකල ඇතරියා වගේ මට එකපාර තිබ්බා. ඒකද ඒකේ අර මට ලොකු දෙයක් එතන තේරුණා. ඒක මං හිතන්නේ නෑ මම මාර්ගඵල වලට යාවද කියන්නේ නෑ. ඒක නෙමෙයි සුතම පැත්තෙන් හරි මේ පැවැත්මේ මොකද්ද මේ තියෙන්නේ කියන එක තේරෙනවා ඊට පස්සේ ඇත්තටම කිව්වනේ. ඊට පස්සේ මගේ අර ඒ අර හොයන එක ස්පීඩ් එක කොහොම සම්පූර්ණ නතර වුණා. දැන් හොයලා ඉවරයි වගේ එකක් තමයි තේරුණේ මට. ඒක අර මාර්ගයට පිවිසෙන එකට මම ලොකු ඊට පස්සේ ඇත්තටම කිව්වොත් ලොකු මහන්සියක් දරුනෙත් නැහැ. අර මුලදී හොයන්න තිබ්බ මහන්සිය දැන් අර අතන්ට අඩු වෙලා තියෙනවා. හැබැයි දැන් අපි අර ඒ පිවිසෙන එකෙන් මට තේරෙන එක දෙ තමයි අර නිකන් ෂේම භූමියේ කවුද සතියතුමා කියන විදිහට අපි නිකන් අර සේෆ් සෝන් එකකට ආවා වටුනා වගේ එකක් තේරෙනවා. මේ දැනගත්තු දෙයින්ම මට ඇති කියන මට මේක තේරුණා. කියන්නේ මේක අවුරුදු 6 7 කට කලින් වුණ සිදුවීමක්. ඊට පස්සේ තේ දළුවත මාත්‍යාල ඔක්කොම හම්බුණා. ඊට පස්සේ ඉතින් ඒකෙන් පස්සේ මට මේ මගේ මේක මම ලොකු සතුටුයික කියන්නේ තෘප්තිමත්කමක් තියෙනවා. මේ මම හොයා අපි මේ දැනගත්තු දේ. හිත මේක ඕගොල්ලන් මේ අපි හැමෝටම ඇති කියලා හිතනවා. ඉතින් මේ දැනගත්තු මට්ටමම අපිට ලොකු සන්තෝෂ වෙන්න පුළුවන් තත්ත්වයක් අර කියන්නේ අර එහෙම එකක් තියෙයි හැම එක්කෙනාටම. හැබැයි ඒක අර මේ උත්සාහය යයි. ඒක සමහර වෙලාවට වීර්ය වැඩි වෙන අවස්ථාවල් තියෙනවා. වීර්ය වැඩි මේ හැම එකෙකින්ම ඉතින් අර පොදු ඉස්සර ඒකත් අර ඒ අර දැන ගැනීමත් ඒ ප්‍රඥාව මූලිකව වෙන දෙයක් තමයි. සුතමේ පැත්තෙන් හරි දැන ගන්නවා කියන එක. ඉතින් අර සාමාන්‍ය ලොකු හදිස්සියක් තියෙනවනේ අර හැම එක්කෙනාටම මේක මේ මාර්ගඵල කියන එක මේ මොකද්ද මේක ඉස්සරහට ගිහලා අන්තිම මේකටම යන්න ඕනේ කියන එක. දැන් සත්‍යමා කියනවා වගේ අර මම කියන පුද්ගලයා අතුරුදහන් වෙන මට්ටම හදෙනවා නම් ඒකම සංහිමිටපත් වෙනවා. ඒක සුතමේ පැත්තෙන් හරිම හිතන්නේ මේ අපේ මේක නට ඇති වෙලා තියෙන කියන එක මට දැන් තේරෙනවා. මේ බණ්ඩපේ ඉන්න හැම එක්කෙනාටම සුතමේ පැත්තෙන් හරි අරේ මම කියන පුද්ගලයාගේ තියෙන මේක තේරෙනවා. ඉතින් අපිට මේ ප්‍රඥාව සත්‍යමා කියනවා වගේ ඒකත් අර එකෙක් රිලටිව් තමයි දෙක එක්කෙනාට පොදුවේ යන දෙයක්. ඉතින් මට කියන්න බෑ අනිත් එක්කෙනාගේ ප්‍රඥාව මේ මට්ටමේ තියෙන්න ඕනේ කොහොමද. ඒකත් හේතුඵල දහමුට එක එක්කෙනාගේ ප්‍රඥාවල වල ප්‍රභේදවල තියෙනවා. ඒ දත් කියෝ සාරිපුත්‍ර හාමුදුරුවන් එක්ක සංසන්දනය කරද්දී ඉතුරු මේ රහතන් වහන්සේලාව මේ ප්‍රඥාව ප්‍රභේද වෙනස් කියලා අපිට තේරෙනවනේ. ඉතින් අභිධර්මයේ වුණත් අපිට ඉගෙන ගන්නකොට හරි අපි වෙන එක්කෙනෙකු කියලා දෙනකොට හරි සමහරවිට තේරෙනවා මෙයාට මේක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාට තාම මේක ගෝචර මට්ටමක් නැහැ. මතක තියාගන්න ශක්තියක් නැති. ඒ වගේ තියෙනවා. දැන් මට සන්ත ඒ කියන්නේ මම සෑහෙන සෑමිටපත් වෙනවා. මට දැන් සත්‍යතුමාට කියන්නේ සත්‍යතුමා කියන දේවල් මට හොඳටම තේරෙනවා. මම දන්නේ නැහැ මේ කියන එක මොකද. ඒ තේරෙන එක මට තේරෙනවා මේක මේකයි කියන්නේ කියන එක. ඒකම දැම්මම කිව්ව වෙන හුඟක් අයට අපි කියන්නේ කිව්වොත් එහෙම මේක තේරෙන්නේ නැහැ. ඒ අපි කියන විදිහ වෙනසක් වෙන්න පුළුවන්. ඒයාගේ ප්‍රඥා ප්‍රභේදයක් වෙන්නත් පුළුවන්. ඒක සත්‍යමටත් ඕක ඇති. ඕක සත්‍යම හැම එකනටම කියනකොට මේ වගේ සමහර හුඟකන් දෙන අය පිරිස හැම එකනම මේ වගේ හුඟකන් ඉඳීද කියන එක. ඒ වගේ අර තේරුම් ගැනීම ප්‍රඥාවේ ප්‍රත්‍ය දේවල් අභිධර්මයේ හරිය හැම දෙයකටම සම්බන්ධ කරද්දී ඒ කෙනාට මේ රිලටිව් වෙනවා. ඒ කියන්නේ යාට යා කොහොමද තේරුම් ගන්නේ මේ මට්ටමට තමයි ඒක යන්නේ මිස අර කියන්න බෑ අපිට කියන්න පුළුවන් මේකයි තේරුම් මම කියන දේ වුණා 10ක් දැන් සත්තුම කියන එක වුණා දැන් 10 විදියකට තේරුම් ගන්නේ 10 දෙනෙක් හිටියොත් මෙතන පස් දෙනෙක් හිටියත් පස් ඒක පොදුවේ කියන්න තියෙනෙත් ඒකත් ප්‍රඥාවත් ඒ වගේ දෙයක් තමයි ඒකේ තියෙන දීප්ලි යන්න තව තියෙනවා ඉවරයක් නැහැ ඉතින් බුදු දැන් බුදු කෙනෙක්ගේ ප්‍රඥාව මට්ටමට යන්න නම් ඉතින් බුදුහම් දේශනා කළ තියෙන්නේ චුට්ටයි කියලා කියනෝනේ. එහෙනම් මේකේ අස්සට යන්න තව තියෙනවා. හැබැයි මූලික මට්ටමේ අර මම කියන පුද්ගලයා වතුරක දහම් කරගන්න ඕන අවශ්‍ය ප්‍රමාණය විතර කරගන්න පුළුවන් නම් සෑහිමරපත් වෙන්නත් පුළුවන් කියන එක තමයි මගේ අදහස දරුවතුන්. තේරුම් ගන්න. තේරුම් ගන්න නෑ අම්දරුනේ මේ යම් කොටස් මොනින් තේරෙනකොට ඒ තමයි මූලික වශයෙන් ඒ සඳහා යොමු වීමට සිවිච්ච උනන්දු වීලේ අඩුණා ද කියලා හිතනවා කියලා වගේ දෙයක් ඒක ඇත්තටම බොහොම හොඳ කොටසක් කාරණාවක් මතකලි කියලා දෙනවා මොකද මේ මම නංගම් නැතුව සුවඳන් ගන්න අපි සාකච්ඡා වලට මේක නෙමෙයි මේ විතරක් එක්ක මේ යම් මාබෝ ආයේ නෑ යා මූලික කාරණා අපි දන්නවා ඉතින් ඒ තරම් අවබෝධයක් සුසුමේ වශයෙන් හතිබුනේ කියලා නමුත් පසු කාලේ දවසකින් පසු කාලයක මම යම් යම් ශාන්තිනාසල බොහොම ගැඹුරින් ඒ වගේ යම් යම් දේවල් කියනකොට ඒක ග්‍රහණය කරගත්තා කරගෙන ඒ අය දැන් මොන වෙලේ කතා කරත් ඒ දේ තමයි කියන්නේ ග්‍රහණයක දේ කිව්වොත් දැන් ඇති වීම නැති වීම මේ ඇති දෙයක්ම මේ නැති දෙයක්ම ඇති වෙලා චුසනින් නැති වෙන දෙයක් නේද වගේ ඒක කියනදී ඉතින් ඒකමයි ඉතින් එයාට යන බව පේන්නේ නැහැ කොටිම අනිත් සබ්බසාරජවල ඉන්නේ නැහැ මොකද මේ අර තමයි දැන් අහුවලා තියෙන්නේ ඉතින් එතකොට මේ මට ඉතන මේ අර වීර්යයේ අනිවාර්යද මට. ඒ කියන්නේ අර යායුතු නිවැරදි මාර්ගයෙන් බැහැර වෙනවක් වෙනවාද මේ අවබෝධය සමග ඉතින් මේ වගේ තැනකදී නේද කල්යාණ මිත්‍රේ. නිසි කල්යාණ මිත්‍රේක අවශ්‍ය වෙන්නේ වෙනුම් කළ දෙන්න. උතන මේ අධිකාරියක් තව තියෙන තව මාවතට ඔයාලට යන්න තියෙනවා. අපිට යන්න තියෙනවා කියලා කියන්න කෙනෙක් ඕන වෙනව නේද වගේ අදහසක් තියෙනවා. මම මේ දිරු මාත් වැඩ වෙන්නම් දිරු මාත් ඔබට අමතක කරන්නේ දිරු මාත් ඔබට මාත් ප්‍රොග්‍රෑම් එක පිළිබඳව යම් සි ප්‍රස්තාවක ගන්න නේද තුමා සත්‍ය කරන්නේ ආ හැමදෙනාටම තිරුවන් සරණයි අවසරයි සත්‍යීතුමනි දලුවත් මාත් මේ ඒ අවසාන වශයෙන් දහපු ප්‍රශ්නෙන් ඇත්තටම මටත් ඒකට පාරකට උත්තර දෙන්න අමාරුයි සමහරවිට අපි සත්‍යීතුමාගෙන් ඒක ගමු දැන් මේ සූත්‍රයේ තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ මේ අනිත් භික්ෂු අනිත් ශ්‍රමණීන් කියන්නේ සමහර ලාට ගිහි ජීවිතෙන් ඈත් වෙලා සත්‍ය සොයාගෙන යන ඒ ශ්‍රමණීන් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙනවා නම් මෙන්න මේ කාරණා තියෙන්න ඕන කියන එක වගේ. මොකද සීලේ වශයෙන් එතනදී පාතිමොක්ක සීලේ වශයෙන් වගේ තමයි පැහැදිලි වෙන්නේ තියෙනින් අපිට ඒක වික්ෂුන් වහන්සේලා සඳහා යමු වෙනවා කියලා හිතනවා. ඉතින් ඒක අපිට අදාළ වෙන විදිහට බැලුවාම එතකොට ඒ ඉතින් පෙන්නන්නේ මේ තථාගත ශ්‍රාවකයන් වශයෙන් නැත්නම් තථාගතයන් වහන්සේගේ සරණ ගිය පාසික උපාසිකාවන් වශයෙන් මෙන්න මේ ටික තමයි අපි කරන්නේ කියලා. ඉතින් පාතිමොක්ක සීලය නැුණත් එතනදී ඊට අපිට ගිහි ගිහියන් වශයෙන් තියෙන ආර්ය අෂ්ටාංගික පංචශීල ආදී වශයෙන් තියෙනවා. ඉතින් ඒක එතකොට අර දල්වත් මහත්මයා අර කලින් සඳහන් කළා වගේ විවාහ වුණා හෝ නැති වුණා හෝ ඒ තනම හිටියා හෝ ඉතින් ඒ සීලය මූලිකයි. එහෙම නැත්නම් ඉතින් ඇත්තටම තථාගත ශ්‍රාවකයන් තථාගතයන් වහන්සේගේ සරණ ගියා කියලා කියන්න අමාරුයි කියලා තමයි මට හිතෙන්නේ. එහෙම නම් ඉතින් ඒකත් අන්‍යාගමික හා සමානයි. එහෙම සීලයක් මූලික වශයෙන් නැත්තා. අනිත් පැත්තෙන් ඉතින් කල්යාණ මිත්‍රතාවය කියුවාම දැන් තව පැත්තක් ඇතර මෙතනදී ගොඩක් වෙලාවට මේ මිනිස්සු ඒ කියන්නේ අපි මේ යාළු මිත්‍රයෝ ඒ වගේ අදහසක් එනවා. නමුත් ඊටත් වඩා දැන් මම හිතන්නේ අද කාලේ වෙනකොට ඒක සෑහෙන වෙනස් පැතිවලටත් යවෙනවා. මොකද දැන් අපි ගත්තොත් එහෙම අපි දෙමාපියන් තරුණ කාලේ දැන් ඒ කාලේ වෙනකොට ඒ ආශ්‍රය කරපු පිරිස් බොහොම විවෘතයි. ඒ කියන්නේ දන්නවා අපි උඩට කියාව කරනවා. ඊට පස්සේ ඒ කතා බහ කරන්න එහෙම නැත්නම් සිදු කරන්න මේ හිතට ඇතුළු වෙන අදහස් එන්න එළියෙන් තියෙන දේවල් හරි බොහොම විවෘතයි. කියන්නේ ඉන්න ආශ්‍රය කරන යාළු පිරිස දන්නවා මෙන්න මේ කට්ටිය. ඊට අමතරව සමහර පොත් පත්‍රයක් කියවයි පොතක් එහෙම නැත්නම් රූපවාහිනී ගුවන් විදුලිය මොනවා හරි යන දෙයක්. නමුත් අද වෙනකොට ඒක සෑහෙන ඊට වැඩිය සංකීර්ණ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට එහෙම කිසිම මිනිස්සෙක් එක්ක කතා නොකර වුණත් මේ හිතට දූෂණය වෙන්න කරුණු ඕන තරම් මේ කම්පියුටරයක් ඉස්සරහට ගියාම ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වගේ පැත්ත සෑහෙන ඒව සමහරවට එකපාරට මේ අර අකුසල් පැත්තට දාන්න අමාරු කමකුත් එන්න පුළුවන් වෙන්නත් පුළුවන්. මොකද මේවා මේ එකවරට අපිට මේ අපි අර තථාගතයන් වහන්සේ ඒ කාලේ දේශනා කළපු ඒ සමාජයට වැඩි ටිකක් වෙනස් නිසා. නමුත් ඒ අකුසල් එහෙමමයි. ඉතින් මේ පැත්තෙන් සෑහෙන අර පාප මිත්‍ර සේවනයේ සිද්ධ වෙනවා මං හිතන්නේ විශාල වශයෙන්. ඒ වගේම තමයි ඉතින් අර අපිට අපිම කල්යාණ මිත්‍රය වෙනවා කියන්නේ මේ එතනදී බොහෝ වෙලාවට කල්යාණ මිත්‍රය වෙන්නේ අපේ මේ ස්වාමීන් වහන්සේලා. එහෙම නැත්නම් අනිත් බොහෝ පිරිස් උගත් පිරිස් ධර්මයේ පිළිබඳ දන්නා පිරිස් දේශනා කරන දේශනා මේ ස්වාමීන් වහන්සේලා අපිට මේවා දැන් සෑහෙන්න ඒ පැත්තනොත් ලැබෙනවා අපිට. ඉතින් මේ කම්පියුටරයක් ගිහම ඒවා සෑහෙන ගන්න පුළුවන්. මේවා තමයි මට නම් සෑහෙන කල්යාණ මිත්‍රය වෙලා තියෙන. ඒ වගේම තමයි මේ බණ පොතක් සූත්‍ර දේශනා පොතක් අපි අර පත්‍රයක් බලන්න ගියාම ඔය ඔන්ලයින් නිවුස් වල හරි ඒවා එතකොට පාප මිත්‍රාර කිව්වාගේ. එතකොට මේ වගේ ඊට අමතරව ඊට එහෙම නැතුව මේ පොතක් ධර්ම පොතක් බලන්න ගත්තා නම් එතනදී ඒක අපිට කල්යාණ මිත්‍රයෙක් වෙනවා. ඒක ඒ ධර්ම පොතම. ඉතින් ඒ ටික තමයි කියන්න හිතන්නේ. යම්කිසි තැනකට හරි අමාරුයි වෙන කෙනෙකුගේ ධර්මයේ කොතනද ඉන්නේ කොහාටද ඉන්නේ කියලා හොයන්න. ඉතින් අපි අපිට මේ ධර්මයේ අපි තියෙන තැන් හොයන්නේ අපි කොතනද ඉන්නේ හරි පැත්තද යන්නේ වැරදි පැත්තද යන්නේ කියන එක හොයන්න තථාගතයන් වහන්සේ ඒවට අවශ්‍ය කරන කරුණු බොහෝ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි සත්‍යජිතමාගෙන් අහලා බලමු. අපි අර දලුවත් මහත්මයා අදහස් කරපු ප්‍රශ්නේ මම හිතන්නේ ඒක සෑහෙන වැදගත් ප්‍රශ්නයක්. අපි දැනගන්න කැමති තිරුවන් සරණයි. අද කියලා සර්ණයි මම සත්‍යතුමනි ඒ ප්‍රශ්නය කවිනාගේ දහයකට කාලයක් අපිටිනේ ඒ ප්‍රශ්නයත් සමගම තව එක ප්‍රශ්නයක් යොමු කරන සත්‍යතුමනි අපිට අවසානයේදී මේ ප්‍රතිපදාව කෙරෙහි කියවෙන එක කොටස් වලදී ඊළඟාගේ ප්‍රහණය පිණිස අසුබය ව්‍යාපාරයගේ ප්‍රහණය පිණිස මෛත්‍රිය ඊගාවට විතර්කෝපච්ඡේදයේ පිණිස ආනාපානසතියත් කියන විශේෂපදේ තියෙන ඊගාවට කියනවා අස්මිමාන සමුද්‍රාදී පිණිස අනිත්‍ය සංඥාවේ ජීවිතය කියලා. ඔය ආකාරයට හතරක් තියෙන්නේ අසුබය මෛත්‍රිය ආනාපානසති අනිත්‍ය කියලා. ඊගාව වාක්‍යය තමයි තියෙන්නේ අනිත්‍ය සංඥා ඇති මහනකට අනාත්ම සංඥාව ඇති වෙනවා. අනාත්ම සංඥා ඇති මහනකට කියන්නේ අපිට අස්මිමාන සමුද්‍රාදී පැමිණෙනවා කියලා. එතකොට ඒ කියන්නේ මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන කෙනාට අනාත්ම සංඥාව ඇතිවීම ඒ ප්‍රතිපල ධර්මයේ හැටියට ප්‍රතිපලයක් හැටියට සිදුවෙන දෙයක් විදිහට තේරුම් ගන්න ඕනේ. ඒක ප්‍රතිපලයක් විදිහට ප්‍රතිපල ධර්මයේ ප්‍රතිපලයක් විදිහට අස්මිමාන සමුත්කාරණය කරනවා කියන කාරණාවට තේරුම් ගන්න ඕනේ. ඒ ප්‍රශ්නේ එතකොට ඒ අපි වාදේ අනිත්‍ය සංඥා ප්‍රගුණ කිරීම තුළින් හරි අනාත්ම සංඥා වැඩිම සිද්ධ වෙනවාද කියන ආකාරයේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ මාර්ගය මේ තමයි ප්‍රශ්න තව ප්‍රශ්නයක් වෙනවා. මේක මේ කෙනෙකු කල්පනා කරනවා නම් මේ මෛත්‍රිය වැඩිම තුළින් දැන් පක්වන්නේ අසු මේ හතරම වඩා නෝරද කෙනෙකුට අසුබේ මෛත්‍රිය අනපන සතිය අනිත්‍ය සංඥා හතරම වඩන්න ඕනද? කොද කෙනෙකුට රාගය තියෙනවා, ව්‍යාපාදයක් තියෙනවා, විතක් ඇති වෙනවා. ඒ තත්ත්වේ නිසා මේ ප්‍රතිපදාවේ සඳහන් හතරම යම්කි යම් වටනකට වඩන්න ඕනද? ප්‍රශ්න කිහිපයක් සත්‍යතුමාගේ සමාන සම්මා සම්බුදු සරණයි. දැන් මෙතන සම්බෝධි පක්ෂික ධර්ම දියුණුවෙන්ට උමනා කරන කාරණා තියෙන්නේ. අර අන්‍ය වෙන ආගම්වල වෙන දර්ශනවල ඒ සත්‍යාවබෝධය සඳහා පිළිපන් පරිබ්‍රාජික ඇත්තු අහනවා භික්ෂුන් වහන්සේගෙන් අහන්න පුළුවන් මේ සම්බෝධිපාක්ෂික ධර්මය. ඒ කියන්නේ ආත්මාබෝධය සත්‍යාබෝධය සඳහා ඇති ධර්මවලට මූලික සුදුසුකම් මොනවද කියලා අහන. ඒ මූලික සුදුසුකම් පහ එහෙම කියනවා. මෙන්න මේ ටිකයි කියලා. එතනින් ඒක ඉවරයි. ඊට පස්සේ ඒ පරම සත්‍යාබෝධය සඳහා කරන්න ඕන දේ තමයි ඊළඟට කියවෙන්නේ. එතෙන්දී චත්තාරු ධම්මා උත්තරින් භාවිතබ්බා. තව එහාට වැඩි යුතුයි. අර පහේ ඉඳලා තව එහාට මේ ටික වැඩි යුතුයි. අසුභා භාවිතබ්බා රාගස්ස පහනාය. රාගයේ කියන එක තියෙනවා නම් ඒක නැති කරගන්න අසුභයේ වැඩි යුතුයි. විශේෂයෙන් මෙතන කාම රාගය ඉන්නේ. කාමච්ඡන්දේ. මිත්තා භාවීතබ්බා ව්‍යාපාදස්ස පහනාය. ඒතර මෛත්‍රිය කියන එක දිනු කරගත යුතුයි ව්‍යාපාදේ නැති කරගන්න. එතකොට මේ පටිඝය සහ රාගය සහ පටිගිය කියන එක විවිධ ක්‍රමවලින් අප යනවා. අප ගෙනියනවා ඒක. ලයික් ඩිස්ලයික් කියන කැමැති වීම සහ අකමැති වීම. ඉන්ට් භව රාගය කියලා හිතන්න ඒ දක්වා යනවා එතකොට. එතකොට මේ ඇති වෙන දේම තම ශරීරයක් හැටියට පවත් ගෙන යන්න ඕන කියලා හිතන එකම තමයි තවිස්සරහට ගියින් තියෙන්නේ. ශරීරයෙන් අයින් වෙච්ච ගමන් අරූප රාගය තියෙනවා. එතකොට ඒව මූලිකම හරියේදී අපට ඇති වෙන ගැටලු ටික. ඊට පස්සේ විතක්. දැන් ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් භාවනා පටන් ගන්නකොටම කියන්නේ ආසාවල් ඇති වුණා, තරහවල් ඇති වුණා, මේ හිත හිමෙහි දිව්වා කියන කතාව කියන්නේ ඒක. දිව්වා කියන කතාව හරි කොහොම හරි කියෙවෙන්න මොක සිය දෙනෙක්ගෙන් අහමු සිය දෙනාම කියන්නේ ඒක. එතකොට පොදු ධර්මතා බව පේනවා කාට. ඒ නිසා බුදුහාම කියන ක්‍රමයක් මෙන්න මේක කරන්න මේකට මේක කරන්න මේකට මේක කරන්න මේකට. එතකොට එන ඒකෙදි වෙන ඉදිරි මාර්ග ගැන අපි කතා කරලා තියෙනවා. මොකද්ද වෙන්නේ කියලා. අපි ආනාපාන සති සූත්‍රය කියනකොට ඒකම තමයි තව එහාට යන්නේ. අනිච්ච දුක්ඛ අනාත්ත දක්වා යන්නේ. අනිච්ච සංඥා කියන එක දිනු කරන්න ඕන. අනිච්ච සංඥා කියන්නේ එක අපි ඉගෙන ගත්තා අපිට බොහෝ පොදු ඉගෙන ගත්තේ ග්‍රිමානන්ද සූත්‍රයේදී අනිච්ච සංඥාව වඩන්නේ කතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද බිකු අරඤ්ඤගතව රුක්කමූලගතව ශුඤ්ඤාකාරගතව ඉතිපරසංචික්කති. මේකේ විතර රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡං. එතකොට ආනාපාන සති භාවනාව කෙරෙන කරගෙන යනකොට එහාට එහාට ওই ටිකම තමයි දකින්නේ. එතකොට අර සීල සූත්‍රය දන්නවනේ. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාතෝ පරතෝ පලෝකතෝ. එතකොට රූපේ විනිහ දකිනකොටම ඒක අසුභත්වය දැකලාම ආරම්භ අසුභත්ව විශේෂයෙන් රාගය සඳහා යෙමෙන එක. අනිච්ච සංඥා කියනකොට සංඥාවේ අනිච්චකම, වේදනාවේ අනිච්චකම. ඒ කියන්නේ අනිච්චකම කියනක අපි දන්නවනේ, අර පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව මතුරු දහන් වෙනා කියලා අර ගෞරවනීය භික්ෂුවක් නිතර අපිට කියලා දුන්නේ කාලේ. ඒක තමන්ට තේරෙනවා. එතකොට අනිච්ච සංඥා කියනකොට රූප, වේදනා, සංඥා, සංඛාරසා විඥානත්වයේ පිළිබඳ පවා එක තේරුම් ගත්තාම එයාට තේරෙන්නේ අස්මාන සමුග්ඝාතය සඳහා උදා වෙනවා. එතකොට ඒක වඩන්න කියන්නේ ඒකයි. එහෙම වඩන්න කියලා ඊට පස්සේ අනිච්ච සංඥාව තියෙන එක්කෙනාට අනත්ත සංඥාව විමත් වෙලා යනවා. මොකද හැම එකක්ම අනිච්ච නම් එක දිගට යන අමුතු ශක්තියක් මේක ඇතුලේ නැහැ. ආයතර ගෞරවණීය වචනයට આવොත් එම් පෙර නොතිබීම හටගෙන තුනතුම අතුරුදහන් වෙනවා කියන එක. ඒක තමයි අනත්ත සංඥා කියන්නේ. මේකේ සභාපති කෙනෙක් නැහැ, චයර්පර්සන් කෙනෙක් නැහැ මේක ඇතුලේ වාදිනු මේක කරවන්න. ඒක තේරෙන්නේ උපාද වය දැක්කහම විතරයි. තියෙන්නේ උපාදේ සහ නිරෝධය. එතකොට අනත්ත සංඥා දායතෙන්දී අනිච්ච සංඥා තියෙන එකනට අනත්ත සංඥාව මතුවලා එනවා කියලා බුදුහාම කියන්නේ. අනිච්ච සංඥිනෝ භික්ඛවේ අනත්ත සංඥා සංඛාති. ඒක මතුවලා එනවා පිහිටනවා යාක අනත්ත සංඥාව. අනත්ත සංඥාව තඩන්න ඕන. එතකොට අනත්ත සංඥාව කියනකොට කිව්වේ රූපං චක්කුං අනත්තා රූපං අනත්ත. එතකොට මේ බලන ඇහැ කියන එක අයිතිවාසිකම් කරගත්ත දෙයක් නෙවෙයි. ඒකත් අනිත්‍ය දෙයක්. ඒ නිසා ඒක අනත්තයි. පෙනෙන රූපත්වය බාහිර ලෝකෙත් අනත්ත බවක් තියෙනවා. ඒක කොම් කරලා එතකොට පංචේන්ද්‍රයන්ගෙන් පහ මනෝ අනත්තා කියන එකත් තේරුම් ගන්නවා. මේ මනෝ කියන එකත් නිරුපද්ධිත වැඳෙමෙන ඒ ස්වરૂපය නෙවෙයි. එයා සභාපති කෙනෙක්, එයා චේයර්පර්සන් කෙනෙක්, එයා කර්තෘත්ව දරන කෙනෙකුත් නෙවෙයි. එයාත් ඇති වෙලා නැති වෙලා යනවා. ධම්මා අනත්තා කියලා තේරෙනවා. දැන් මේ අනත්ත වචනේ අපි දන්නවානේ. ධම්මා අනත්තා කියන එකටත් තේරෙනවා. ඒ අනත්ත සංඥා කිය අනත්ත සංඥා සංඨාතයට මතුවෙලා එන අනත්ත සංඥා සංඥා වෙන්නේ. ඒ අනත්ත සංඥී අස්මාන සමුග්ඝාතම් පාම. අනිත්ත සංඥී තියෙන එක්කෙනා අස්මාන සමුග්ඝාතේට මමත්වය කියන එක මම කියන කියලා අර වෙන් කරගත්ත බව එයාගින් අතුරුදහන් වෙලා යනවා. මේ අහවල් මේ පහසහිතව තියෙන මේ පැවැත්ම මේ යුනිට් එක විශේෂ යුනිට් එකක් නෙවෙයි. යුනික් නෙවෙයි. ඒ පැවැත්මේ වෙන මේ තියෙන එක එකනට වෙන ඉතින් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා අනුව ආධ්‍යාත්ම ස්වરૂපයන් වෙනස් වෙලා යනවා. කාම ඡන්ද ව්‍යාපාද තියෙන මේ උද්ධච්ච කුක්කච්ච අනුව අනිත් පැත්තේ පුතු ජන භාවයේ වෙනස්කම් පේන්න තියෙනවා. එතකොට එයා අස්මාන සමුග්ඝාතේ පාපට පැමිණෙනවා. අපි මෙතෙන්දි ගමු. එතකොට සෝතාපන්න බවට පත් වෙනවා. මුල්ම මිනුම් දැල්ල අතුරුදහන් වෙලා යනවා. මේ පහේ එකතුවක් මිස අමුතු දෙයක් නෙවෙයි කියලා. ඒත් අර විමුක්කමක අමතක කරන්න එපා. දැන් ශුන්‍යතා විමුක්ක, අපනිහිත විමුක්ක, අනිමිත්ත විමුක්ක කියලා. අනිච්ච එනකොටම යාට අපනිහිතයි. එයාට අඩිය ගහන්න තනන්නේ ස්ථාවර තනක් නෑ. කොහෙවත් කියලා තියෙනවා. කොහෙ බැලුවත් තියෙන රූප වේදනා සංඥා සංකාර විඥානත්වය ඒක ඒක අනිත් ඉපදෙලා සහ නැති වෙලා යන ධාතිය. ඒතරම් හැමින් වට වෙච්ච ගුලිය තුල තියෙනවා කියලා තින්නේ නෑ යාට. මොකද ජක්කුන් අනත්තා රූපං අනත්තා. සෝතං අනත්තා සද්ධා අනත්තා. ඝානං අනත්තා ගන්ධා අනත්තා. ජීවා අනත්තා රස අනත්තා. ඒතරම් මේ දිව කියන එක තියෙන එක අනත්තයි. ඒතකොට අනත්ත කියන්නේ හේතු රසක් නිසා මතුවලා ආපු සංකතයක් මිස තියෙන දෙයක් නෙවෙයි. ඉද්දා සම්සි 14දී ඔහොම එකක් තිබුණේ නෑනේ. මම මේ තේරුම් ගන්නට පමණයි කියන්නේ සංඥාවක් කරගෙන. එක්දාස් නමසයේදී මෙ තිබුන් නෑන මේ හඩ තත්වරයකට හදි තිබුන් නෑන. එතකොට ඒ අනත්ත සංඥය කෙනාවහම එහෙම නම් විශේ සත්වයෙන් යුතුව වැඳබෙන්නට පවත්වන්ට කෙනෙක් නෑ නේද මෙතන කියල තේරවා. අස්මි කියන I am කියන එක අතුරුදහන් වෙලා. I am special කියන එක විශේෂයෙන් අතුරුදහන් වෙලා යනවා. I am somebody කියන එක අතුරුදහන් වෙනවා. ඊළඟට ඒකෙති කියනවා ඒ පාපුණාති සූත්‍රය වෙනවා ditthaya dhamme nibbanam කියලා. එතකොට ඔය මේ නමත් එක්ක අනිත් තැන නම දාලා තියෙන්නේ. නමක් අරගෙන මං ආවේ නැහැනේ. ආදාපු නම ජනි දෙන්නේ ඒක ඇති කරලා දුන්නේ. ඒ දෙන්න මං ඇති කරගන්න යහපංකම කළා නෙවෙයිනේ. එතකොට මේ ගුලිය තුල පැවැත්මක් තියෙනවා. එතකොට විඥාන සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම පත්‍ය සලයතන ඔටික මතුවල ඇවිල්ලා තියෙනවා. කොහෙන්ද මතුවේ කියලා එතකොට අරකට යන්නේ නැහැ. ඒක දිට්ඨිකාන්තාරයක්. එතකොට එහෙම වුණාම කොහෙන්ද ආවේ මොකද ආවේ කියන එකට යන්නේ නැති එක. එතෙක් මේ කෙනකොට ඒතර අනිත්‍ය සංඥා අනත්ත් සංඥා ආවොත් එතකොට දුක්ඛ සංඥාවක් තියෙන්න ඕනේ. තාවහම අර විමුක්ඛ මුක ගේට්ටුවක් එක එක කෙනාට එක එක විදිහට ඇරලා තියෙක. වැඩිපුර තේරිච්ච එක. අනිත්‍ය නොතේරුණ නෑ. අර දැන් කිවි සාරිපුත්‍රයන් වහන්සේගේ ප්‍රඥාව දැන් මුගලඝාන්තුම් කිවි වහන්සේ ඉදිරි මම ගල් කැටයක් කියලා. වහන්සේ හිමාලය නම් වහන්සේ එවරස් නම් මම පුංචි ගල් කැටයක් කියලා කිව්වා. ඒ කියන්නේ යාට තේරෙනවා ඒක කියලා දෙන්න. හරි තේ විශේෂ තේරුමක් තියෙනවා. ඒවා ඉන්ද්‍රිය වේ මතත. ඒතො ditthiව ධම්මේ නිබ්බන මේක දැක්ක ගමන් මේ தත්ත්වේදීම අර විමුක්ඛ මුඛෙන් විමුක්ඛ මුඛයක් එක්කම රසයක් දකින්න. ඒක එහෙම මතය තියානේ. මෙතෙන්දි විශේෂයෙන් මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ලොකුම කල්යාණ මිත්‍ර ධර්මයේ තමයි මාර්ගය යන්න ඕනේ. කල්යාණ මිත්‍රෝ කියන්නේ අපි සෝෂල් බීල් සමාජගත සත්වයන් නිසා අපි කැමැති ඇසුරු කරන්න කෙනෙක්. ඒ ඇසුරු කරන්න කෙනෙක් ඕනේ කියන්නේම තනිකම හින්දා. අපිට තව කෙනෙක් ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් කියන්නේ ඝන සංගණිකාරාමෙන් අයින් වෙන්න එපා කියලා. මොකද එහෙම යන්නේ නෑ යාට. අද අසංසග්ග කතා කිව්වේ ඒක. අපි කැමැති තව කෙනෙක් එක්ක කට්ටි ගහලා ඉන්නට. ඒක ධර්මයේ වගේ දෙයක් කියවෙනවා නම් බුදුහාමුදුරු එක්කම තමයි ඉන්නේ. ඒක සරිත්තාඳුරු එක්කම තමයි වංශික දේශනයක් කියනකොට ඉන්නේ. ධම්ම දින්නා උත්තමාවෙන් තමයි මේ සූත්‍රය කියනකොට ඉන්නේ. කච්චානහාමුදුරුත් එක්කම තමයි එහෙම ඉන්නේ. නමුත් පරිසරයම වෙන කල්යාණ මිත්‍රයෝ කියන්නේ අපි නම්මිතාවයක් තියෙනවා. මේක බෙදා හදාගෙන ඉන්නට. ඒ එතකොට මේ පුජ්‍යලත්යෙන් අපි තව කෙනෙකුට නැඹුරු වෙනකොට මේ පුජ්‍යලා තමයි කල්යාණ මිත්‍රයව හෝ කල්යාණ මිතුරිය වෙන්නේ. එතකොට තමන් නැඹුරු වෙන එක. ඒතොර මම අනිත් අයලා කල්යාණ මිත්‍රෙක් වෙලා ඉන්න ඕන. ඒකත් අවශ්‍ය වෙනවා. එක් එක් කෙනාට පේන විදි වෙනස්. ඒක එහෙමමයි. ඒක එහෙමයි. නමුත් අර දිට්ඨිව ධම්මේ නිබ්බාණං කියන එක ඒක තමන්ට තේනවා ඒක. තමන් විඳිනවා රස විඳිනවා ඒ විඳිනකොට අනිත් අයට පේන අසුජාම්ද්‍රෝන්ගේ අවබෝධයේ ප්‍රතිශත තේරුණා. ඒකට ඇදුම් කන ඒ කාන්දමට ඇදුම් කන ගැතියක් තියෙන ඔක්කොටම තේරෙන්නේ සමහරට. සරිතවට එක්කෙනෙක් කියලා පිටිපස්සෙන් ගැහුවේ බ්‍රාහ්මණ මහත් එක්කවිල්ලා එයාගේ විසීම් බලන්න කියලා. ඉතින් ඒ වගේ ඒ නිසා පුජ්‍යල භාවයන් වෙනස්. ඒ නිසා අනුන් ලවා තේරුම් කරවා ගැනීම උත්සාහයක් අවශ්‍යත් නැහැ අපිට. එහෙම අවශ්‍යකුත් නැහැ. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. උන්වහන්සේ තමයි පරම කල්යාණ මිත්‍ර. ජාති ධම්මා සත්තා ජාතිය පරිමිංචන්ත කියන මමන් ඒව ආනන්දාගම් ඒ කල්යාණ මිත්‍රයා ළඟට ඇවිල්ලා තමයි කෙනෙක් වෙන්නේ. බුදු සරණයි. සාදු සාදු සාදු. හොඳයි අපි කවර් සරණ පටන් ගත්තේ 11:15 නිසා තව විනාඩි 4ක් පාත් තියෙනවා. එක ප්‍රශ්නයකට විතර කටරි අවස්ථාවක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් කාටවත් නැති බව පේන තියෙන්නේ අපිට. මම හිතන්නේ අද දවසේ ඉතාමත් අගනා සූත්‍ර දේශනාව සම්බන්ධයෙන් අවස්ථාව ලැබුණේ කල්යාණ මිත්‍ර යන් පිළිබඳව කියවිච්ච කොටස්, ඒ වගේම ප්‍රතිපදාව ගැන අපිට අවසානයේදී අසන්න ලැබුණ කාරණාවන් බොහොම ප්‍රයෝජනවත් වෙනවා. හැමදාමත් වගේ හැම සූත්‍ර දේශනාවකම කිසියම් අදිෂ්ඨානයක් ඉදරෙනවා. මේ ප්‍රතිපදාව නැවත නැවත සවිමත් කරගන්න ඕනි, ශක්තිමත් කරගන්න ඕනි කියලා. ඉතින් මේ කල්යාණ මිත්‍ර මිත්‍රයන් විශේෂයෙන්ම කල්යාණ මිත්‍රත්වය ගැන කතා කරපු දවසේ මම බුදුන් වහන්සේ ඇතුළු පත්‍රිසිරි මාධ්‍යවල විශේෂයෙන් මතක් කරනවා. අපි සතියේ අපි පවත්නානි සාකච්ඡාවලදී අපි කතා කරපු දැන් දවස් පහම සාකච්ඡා කරනවා පත්‍රිසිරි මාධ්‍යයම. පුළුවන් නම් එකතු වෙන්න. අපි ඒවා අපි මේ අද සූත්‍ර දේශනාවේදී මතු ආකාරයේ කතා බහ සඳහාම යොමු කරගමු. තව දේවල් අපි කතා කරගෙන දේවල් ටික තුකර ගමු. අපි අර මං කණේ කියෝ වගේ භාවනාවන්ට උනන්දු වෙන. මොකද මම කියන්නේ බොහොම මේ මං හිතන්නේ මේ ආත්මార్థකාමී වෙන්නත් ඇති. මොකද මගේ ඒ තියෙන අඩුපාඩුකම් හදා ගන්න පුළුවන් විදිහට ඔයගෙන් උපකාරයක් ගන්න පුළුවන් වෙන විදිහ කතාවලට තමයි මේ යෝජනා කරන්නේ. හොඳයි. එහෙමනම් අපි අද දවසේදී සාකච්ඡාව අපිට ඉතාමත් ප්‍රකටනා සාකච්ඡාවක් සත්‍යත්වම කළා. හැම දිනකටම එකවරක් පින් එකතු වුණාට. එහෙමනම් මම ඉතාම ගෞරවයෙන් සත්‍යත්වමට වෙනවා. සත්‍යත්වමනේ අපි අද දවසේ සාකච්ඡාව නිමා කළමු. තෙරුවන් සරණයි. හැම දිනකටම සම්මා සම්බුද්ධ සරණයි. අපේ සිත් පිරිසිදුයි, පිවිතුරුයි, නිර්මලයි. ඒ පවිත්‍ර වූ පිරිසිදු සිතින් කරන දැහැමි පැතුම් අධිෂ්ඨානයන් ස්ථිතිද්ද වීම ඉඩකඩ වැඩි නිසා දැහැමි පැතුම් රසක් කරම අධිෂ්ඨාන කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සිරු දරා පෝෂණය කළ ඒ කල්යාණ මිතුරිය මෑණියන් කායික හා මානසික වශයෙන් සූපත් බවම ලබත්වා පියානන්ද පරම වූ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමග තවදුරටත් භාග් සම්පන්න වේවා, වාසනාවන්ත වේවා. සසර වසනතුරු උදාර ගති පැතුම් ඇති කල්යාණ මිත්‍රයන් කල්යාණ මිතුරියන් පමණක්ම ලැබේවා. අපද කල්යාණ මිත්‍රයෝම වේමු. අපේ සිත්වල තවදුරටත් සද්ධා විරිය සති සමාධි හා ප්‍රඥා ක්‍රමයෙන් මුහු කරා ගොස් අපේ ditta dhamma sukhe sadaha apramana loka sattata niramisa mehiyak sidukunu sadaha parama shanta sukhe nibbane avabodhi vevai අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. ඒ ගෞරවණීය වන්දනීය වූ මහාර්ග වූ ශාස්ත්‍රුන් වහන්සේට, සම්මා සම්බුදුරජාන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් වන්දනාම වේවා, නමස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු.